සාදු සාදු සාදු. සංසාර සාරෝග විනීතනිසං සන්නේත සාතං සුචිසාරදීසං සන්දීරකං ස්වන්න තනුපලාසං සංලාපදේසින් පනනේ විසාසම් සංසාභිගංකේ බලමෝහනාසම් සන්නාහ කන්මාර රණේ විසේසම් සංසේවිතං දාසි මුදාරහාසම් සංහාර ධම්මං පනමේ සදාස සන්දාස ගන්නා සිත පාපනාසම් සන්නාප ධන්සිම් හත ගෝර පාසම් සම්පාර ගානින් සුචිසාර වාසම් සංවාර සංගම් පනමේ රසාසම් සසර සැඩසායුර නවතාන් නිවන් වැද පැතිර නැනැති දිරිමත් රං පතක් ලෙද නිතර දිරෙන තුන් සදහම් දෙසන ලද වැතිර වඳිමි මගේ සම්බුදු මහිමි සඳ සැකතැම් දුරු කරන එලෙසින් මෝනසන යුදදුන් ලෙසින් මර යුදයෙහි දිවි රකින ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන වඳිනෙම් බැතින් සිරි සදහම් මිනි පහන සග සැප දෙන නැසිය යුතු පව් හැම නසන බව බැමි සුනු විසුනු කනිති ගුණ පුරන ලත් සැප දමා පර තෙර වෙත නෙත් යොමන වඳිනෙම් නිති පතා පින් සරු මහසඟන නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛං සච අතික්ඛමං අරියං චට්ඨංගිකං මග්ගං දුක්ඛෝපසමදාමිනං ඒතං කෝ සරණං ඛේමං ඒතං සරණමුත්තමං ඒතං සරණමාගම්ම සම්බ දුක්ඛාපමුඤ්ඤති සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්සේලගේ අවසරයි. සදහවත් වාසනාවන්ත පින්තුනි, මොරිනොවැලිහි සම්බුද්ධ ලෝක බෞද්ධ විහාරස්ථානයේහි 2017 වර්ෂයේහි දෙසැම්බර් මාස හුදුවක් මාස සිදු කෙරෙන මේ වැඩසටහනෙහි සීල වැඩසටහන සමගාමීව සිදු කෙරෙන මේ භාවනා වැඩසටහනෙහි සන්ධ්‍යායාමයේ වැඩසටහනයි දැන් අප මේ ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ. පින්නතුනේ, බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම අපේ හිතේ තියෙන මානසික දුක් පීඩා දුරු කර ගැනීම සඳහා දේශනා කරන අනුශාසනයක්. අපේ ජීවිතය කොයිතරම් දුරට සාර්ථකද කියන එක තීරණය වන්නේ කොයිතරම් දුරට අපේ හිතේ මානසික සතුට දිනු වෙනවාද කියන කාරණය මත. කොයිතරම් තමන්ගේ ජීවිතයේ සතුට දිනු වෙනවද කියන එක තීරණය වන්නේ කොයිතරම් දුරට තමන්ගේ හිතේ ලෝභ, ද්වේෂ, මෝහ අඩු වුණාද කියන කාරණය මත. කොයිතරම් දුරට හිතේ ලෝභ, ද්වේෂ දුරු වුණාද කියන එක තීරණය වන්නේ හිතේ අවිද්‍යාව දුරු වෙච්ච පමණට. අවිද්‍යාව දුරු වුණාද කියන එක තීරණය වෙන සාධකයේ තමයි කොයිතරම් දුරට සම්මාදිට්ඨිය ඇති වුණාද කියන කාරණය. යන පිළිවෙල මතකද? හා සාර්ථකත්වය, සතුට, ලෝභ දේශ දුර්වීම, අවිද්‍යාව දුර්වීම, සම්මාදිට්ඨිය ඇති කර ගැනීම, නැත්නම් ප්‍රඥාව උපදවා ගැනීම. තේම් ප්‍රඥාව දිනු කිරීම විතරයි අපිට කරන්න තියෙන්නේ. නැත්නම් දුකේ හට ගැනීම, නිරුද්ධ වීම, පිරිසිඳ දැන ගැනීම විතරයි අපිට තියෙන්නේ. ඒක සිද්ධාන්තය තමයි අනිත් දේවල් ටික කරන්නේ. අපට ගහකින් ගෙඩි, කොළ, මල් බලාපොරොත්තු වෙන් ගහේ කෙළවරේ අතු වලින් ඇද්දට ඒ වෙන්නේ නැහැ. අපිට තියෙන්නේ පැලයක් හෝ ඇටයක් රෝපණය කරලා ඒ ගහ මුලට අවශ්‍ය කරන පොහොර, වතුර ආදී සම්පාදනය කරන එක අපිට තියෙන්නේ. ඒක සම්පාදනය කරනකොට ගහ හැදිලා ගහේ මල් ගෙඩියන එක ධර්මතාවයක්. අන්න ඒ වගේම තමයි අපට තියෙන්නේ සත්පුරු ශාස්ත්‍රය තුළින් ධර්ම ශ්‍රවණය කරමින් නිතර යෝනිසෝ මනසිකාරය යෙදෙනකොට, සමථ දර්ශන භාවනා වඩනකොට ඒක සිද්ධාන්තයක් තමයි සම්මාදිටිය දිනවීම. ඒ සම්මාදිටිය දිනන ප්‍රමාණයට ඊට සමගාමීව අපේ වීර්යය සමග අපි සතර සතිපට්ඨානය තුළ පිළිවෙත් සම්පූර්ණ කරනවා. ඒ සතිපට්ඨානය තුළ වාසය කිරීමේ ප්‍රතිඵල විදියට පින්නතුනේ ටිකෙන් ටික අපේ හිතේ තියෙන අවිද්‍යාව දුරු වෙලා ලෝභ දේශ දෙක දුරු වෙනවා. පින්නතුනේ ප්‍රධාන වශයෙන්ම බුදුදහමේ දක්වන විදියට අපේ හිත අපිරිසුදු කරන ප්‍රධාන අකුසල මූලයන් තියෙනවා. ඒවට අපි කියනවා ලෝභ, ద్వේෂ, මෝහ කියලා. ලෝභය තමයි දැඩිම ආසන්න අකුසල විදිහට අපි සලකන්නේ. පින්නතුනි, ලෝභය අපිට හිතෙනවා සරල දෙයක් කියලා. නමුත් පින්නතුනි, සත්‍යයන් බොහෝ විට දුගතිගාමී වෙන හේතුවක් තමයි ලෝභය කියන කාරණය. අපි හිතනවා කැම් විට මේ මනස රෝගින සත්‍යයන් අපාගත වෙන්නේ සොරකම් කළා කියලා. සමහර විට හිතෙනවා සත්‍යයන් අපාගත වෙන්නේ ප්‍රාණඝාතය කළා කියලා. සමහර අපට හිතෙනවා කාමයේ වරදවා හැතිරිලා කියලා. සමහර අපට හිතෙනවා මිනිස්සු මස් මාළු අනුභව කරන නිසාය අපාගත වෙන්නේ කියලා සමහර අපට හිතෙන්න පුළුවන්. නමුත් මේ හැම දෙයකම හරය බලන් ගියහම පිනතුනි පැහැදිලිවම පේන දෙයක් තමයි මනුස්ස ලෝකේ ඉඳලා අපාගත වෙන බොහෝ අයට, ඒ අපාගත වෙන එකෙත් බොහෝ දෙනා යන්නේ ප්‍රේත ලෝකෙට. ඒකට ප්‍රධානතම හේතුවක් තමයි පිනතුනි වෙන අයගේ දේවල් හොරකම් කළවත් වෙන අයගේ ජීවිතවලට හානියක් කළ නෙවෙයි. ඒ අපාගත වෙන අයගේ බොහෝ විට ඒකට මූලික හේතුව මොකද්ද? ඔව්, ඒ තැනැත්තාගේම දරුවන්ට, දේපළවලට, ඥාතීන්ට, කීර්තියට මෙන්න මේවට තියෙන දැඩි ආසාව නිසා ඒ දේවල්ටම බැලම හෙලාගෙන තමයි බොහෝ දෙනෙක් අවසන් සුස්ම හෙලන්නේ. ඒ නිසා අනිත් අයගේ දේවල් අත්පත් කරගන්න ගිහිල්ලාම නෙවෙයි ඇත්තෙන්ම. ඇතැම් විට ඒ තැනැත්තාම තමන්ගේ ජීවිත කාලය හරියම්බ කරපු තමන්ටම තිමිච්ච ධනය, දේපළ සහ දරුවන් තියෙන ආසාවෙන් මිය ගිහිල්ලා තමයි බොහෝ දෙනෙක් කපාගත වෙන්නේ. මෙන්න මේ தත්ත්වය මත පිනතුනි අපි තේරුම් ගත යුතු දෙයක් තමයි මෙන්න මේ ලෝභය මෙදී ආශාව ටිකෙන් ටික අඩු වෙන විදියට මුලින්ම අපි කටයුතු කරන්නට ඕන. ඒ මූලික පියවරක් තමයි දන් දීම කියන කාරණය. ආරම්භයේ තමන්ගේ නිවසේ ඉන්න තමන්ගේ ආදරණීය අමරිත තාත්තට සලකන එකේ ඉඳන්, ඒ වගේම පූජනීය උතුමන්ට සලකන එකේ ඉඳන්, අසරණ කෙනෙකුට සලකන එකේ ඉඳන් ටිකෙන් ටික අපිට මේක පුහුණු කරන්න පුළුවන් ජීවිතේ. ඊළංකාරණය තමයි මේ ආධ්‍යාත්මික ගමන් මගේ යනකොටත් සතර සතිපට්ඨාන ආරම්භ කරන කලින් මූලික ලක්ෂණයක් විදියට දක්වන්නේ විනය ලෝකයේ අභිජ්ජා දෝමනස්සං කියලා කාරණයක් පැහැදිලි කරනවා. දැඩි ලෝභය මුලින් අයින් කරගන්නට ඕන. දැන් ලෝභයයි දැඩි ලෝභයයි කියලා දෙකක් තියෙනවා. ලෝභය සම්පූර්ණයෙන්ම දුර වෙන්නේ රහත් වෙනකොට. හැබැයි මේ ලෝභයේ දැඩි අංශය අපි ආරම්භයේදීම අනු කරගන්නට ඕන දැඩි ලෝභය. දැන් මේ පින තුනේ හැම දෙනෙක්ම මේ දැඩි ලෝභය නැති අය. ඒ නිසා තමයි මෙහෙම බණ දන් අහන්නේ. සමහර කෙනෙක් දැඩි ලෝභයෙන් ඉන්න කෙනාට මේ වගේ ධර්මයක් කරා පිවිසෙනවත් පුළුවන් කමක් නැහැ. එනිසා ධර්ම මාර්ගයේ ආරම්භයේදීම දැඩි ලෝභය කියන එක අපට අඩු කරගන්න වෙනවා. ඒක බොහෝ විට කුසලයට නැඹුරු වෙන්න ලොකු බාධාවක් වෙනවා. ඒක ටිකෙන් ටික පින්නතුනේ අපි ප්‍රගුණ කරලා දානය පුරුදු කළා, පරිත්‍යාගය පුරුදු කළා, අපි මේක මේ කුසල චේතනාව දිනු කරගන්නට ඕන. ඊළඟ කාරණේ තමයි අපට හිතට පීඩා දෙන ප්‍රබලම කාරණයක් වන්නේ ද්වේෂය. වෙනත් කෙනෙක් කෙරෙහි එයාගේ අඩුපාඩු කන් දිහා බලලා නැත්නම් අපි අකමැති දෙයක් වෙන කෙනෙක් කරනකොට අපේ හිතේ ලොකු විරසක බවක් ඇති වෙනවා. අපිට හිතෙන නිතරම අපි යම්කිසි රාමුවක් හදාගෙන ඒ රාමුව තුල අනිත් කෙනත් එහෙමම ඉන්න ඕනේ කියලා තමයි හිතන්නේ. පින්නතුනේ ඒක සාර්ථක වෙන දෙයක් නෙවෙයි. සාමාන්‍ය අපි තියා පින්නතුනේ රහත් භාවයට පත් වෙච්ච රහතන් වහන්සේලා දෙන්නේ කියත් වෙනස්කම් තියෙනවා. රහත් භාවයට පත් වෙච්ච උත්තමයන් දෙන්නෙක් උනත් හිතන්නේ වෙනස් විදියකට. චතුරාර්ය සත්‍ය ගැන ආශ්‍රවක්‍ය ඥානය ගැන දෙන්නාම සමාන වුණාට ලෝකය ගැන බලන විදි දෙකක්. වරක් රහතන් වහන්සේලා පිරිසක් ගිජුකොට පර්වතය තුල ඉන්නවා. ඉන්න ගමන් මේ ස්වාමින් වහන්සේලා සාකච්ඡාවක් කරනවා. සාකච්ඡාවක් කරන ගමන් ස්වාමින් වහන්සේලා අහනවා මේ ආරණ්‍ය ලස්සන වෙන්නේ කොහොමද කියලා. සරියුත් හාඳුර කියනවා මේ ආරණ්‍ය ලස්සන වෙන්නේ ප්‍රඥාවතුන්ගෙන් කියලා. මොගලන් හාමුදුරුවෝ කියනවා මේ ආරණ්‍ය ලස්සන වෙන්නේ ඉරිතිමතුන්ගෙන් කියලා. මහා කාශ්‍යප හාමුදුරුවෝ කියනවා මේ ආරණ්‍ය ලස්සන වෙන්නේ දුතාංග ධාරින්ගෙන් කියලා. අනුරුද්ධ හාමුදුරුවෝ කියනවා මේ ආරණ්‍ය ලස්සන වන්නේ අභිඥාලාභින්ගෙන් කියලා. පින්නතුනේ මේ වගේ ස්වාමීන් වහන්සේලා කියපු දෙන කරුණ සඳහන් කරනවා මේ ඔක්කොම ස්වාමීන් වහන්සේලා කවුද? ඔක්කොම ස්වාමීන් වහන්සේලා රහතන් වහන්සේලා. පින්නතුනේ රහතන් වහන්සේලාත් මේ ලෝකයේ දිහා බලන විදිය වෙනස්. ඒ නිසා එවැනි තත්ත්වයක් නම් පින්නතුනේ අපි අය අතර අමුතුවෙන් ගැටලු ඇති කරගන්න දෙයක් නැහැ. ඒ නිසා ලෝකයේ කෙනෙකු පුද්ගලයන් හිතන විදිය වෙනස්. නමුත් එහෙම සම්මුති සත්‍ය වෙනස්කම් තිබුණට පරමාර්ථ සත්‍යයේදී අපි එක එකඟතාවයකට එනවා. දුකේ හට ගැනීම නිරුද්ධ වීම පටිසම්පාදයේ චතුරාර්ය සත්‍ය මේ මධ්‍යම මාවත කියන ඒ කරුණවලදී සමානත්තාවයක් උසලනවා. එතෙන්දි සමාන වුණාට වෙනස් තැන්වලදී වෙනස්කම් අපිට දකින්න ලැබෙනවා. ඒ නිසා අපි කැමති විදියටම අනිත් කෙනා ඉන්න ඕන කියන ලක්ෂණයක් නැහැ. වරක එක්තරා ශ්‍රාවකෙක් ස්වාමීන් වහන්සේලා හමු වෙන්න යනවා. ස්වාමීන් වහන්සේලා හමු වෙන්න ගිහිල්ලා අහනවා මේ දර්ශන සම්පatti ලබා ගන්නේ කොහොමද? නැත්තම් ධර්ම මාර්ගයේ ආරම්භක පියවරට පිවිසෙන්නේ කොහොමද කියලා ඇහුවා. එක ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා ස්කන්ධවල සමුදේවය දකින්න කියලා. ඒ වගේම තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා ස්පර්ශයේ සමුදේවය දකින්න කියලා. තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා නාම රූපවල හට ගැනීම නිරුද්ධ වීම දකින්න කියලා. මේ වගේ එක එක තොරතුරු විස්තර කරන විස්තර කළා ගියාට පස්සේ මෙයා ඊට පස්සේ බුදුහාඳුරේ ළඟට ගියා. බුදුහාඳුරේ ළඟට ගිහිල්ලා සඳහන් කළා මම මෙහෙම දර්ශන සම්පත්‍ය ඇති කරගන්න විදියව මේක එකිනෙක එක විදියක් මට කියන්න කියලා. බුදුහාඳුර උපමාවක් කියනවා. මොකද උපමාව? ඒ උපමාව තමයි කෑල ගහේ උපමාව. යම්කිසි කෙනෙක් කෑල ගහක් නොදකපු කෙනෙක් එයාට කෑල ගහගෙන දැනගන්න උමනාවක් ඇති වෙනවා. ඊට පස්සේ මේ තැනැත්තා එක්කෙනෙක්ගෙන් ළඟට ගිහිල්ලා කෑල ගහ කොයි වගේ ගහද කියලා අහනවා. එයා කියනවා කෑල ගහ කියන්නේ හරියට කැලයක් පිච්චුණාට පස්සේ ඒ කැලේ ඉතිරි වෙච්ච ගහක් වගේ පිච්චිලා ඉතුරු වෙච්ච කඳ විතරක් තියෙන ගහ වගේ කියලා. වෙනත් කෙනෙක් ළඟට ගියාම කියනවා ඒ කැල ගහ කියන්නේ හරියට මස් එල්ලපු ගහක් වගේ කියලා. වෙනත් කෙනෙක් ළඟට ගියාම කියනවා මේ කැල ගහ කියලා කියන්නේ මහා ඝණයට කොළ වැවිච්ච ගහක් කියලා. මේ වගේ විවිධ ආකාරයෙන් සඳහන් කරනවා. පින්නතුනේ මේ කට්ටිය වැරදිද මේ කියනවා? නැහැ පින්නතුනේ, මේ කැල ගහ සමහර කාලයට සම්පූර්ණම කොළ හැලිලා කඳ විතරයි. සමහර කාලයට කොළ හුඟක් ඝණයට වැවිලා නුග ගහක් වගේ. තවත් සමහර කාලවල රතු පාට මල් දාලා ගහේම මල් විතරයි තියෙන්නේ මස් එල්ලල වගේ. අන්න ඒ ගහේ එක එක අවස්ථා දැකපු අයගේ ළඟට ගිහිල්ලා තමයි මේ අහන්නේ මෙයා. ඒ කවුරුවත් වැරදි නෑ. ඒ Taman දැකපු අවස්ථාවෙන් තමයි මේ ගහ විස්තර කරන්නේ. අන්න ඒ වගේ පින්නතුනි. සමහර අවස්ථාවලදී නිවන් මඟ ගැන තොරතුරු අහනකොට නිවන් මඟේ සැබෑ ලෙසම ගිහිපු කෙනෙක් වුණත්, සැබෑ ලෙස ගමන් මඟේ යන කෙනෙක් වුණත්, ඒ අය ධර්මාර්ගය යන විදි වෙනස්. මාර්ගය එකයි. අරස්මික මාර්ගය මධ්‍යම ප්‍රතිපදාව. නමුත් මාර්ගය එක එක විදිහට යන්න පුළුවන්. යම් කිසි එක තැනක ඉඳන් තවත් තැනකට යන්න පාරක් තියෙනවා. ඒ පාරේ කෙනෙකුට ඕන නම් පයින් යන්න පුළුවන්. තවත් කෙනෙකුට ඕන නම් බයිසිකලෙන් යන්න පුළුවන්. තවත් කෙනෙකුට ඕන නම් මොටරසයිකලෙන් යන්න පුළුවන්. තවත් කෙනෙකුට ඕන නම් කාරයකින් යන්න පුළුවන්. බස් එකකින් යන්න පුළුවන්. අන්න ඒ වගේ වෙනස්කම් මේ ධර්ම මාර්ගයේ යන විදියෙන් තියෙනවා. නමුත් පින්නතුනි, ඒ කුමන වෙනස්කම් තිබුණත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු චතුරාර්ය සත්‍යයේ එහෙම වෙනසක් තියෙන්න බෑ. බුදුහාමර දේශනා කරනවා, උන්වහන්සේ දුකයි කියලා යමක් දේශනා කළා නම් ඒක දෙවියන් මරුන් බමුණ සහිත ලෝකයේ මේ කිසිම කෙනෙකුට ඒ දුක දුකක් නෙවෙයි කියලා කියන්න බෑ. ඇයි? ඒකට හේතුව ඒක දුක සත්‍ය නෙවෙයි, ඒක දුක්ඛ ආර්ය සත්‍යයි. දුක්ඛ සත්‍යයි දුක්ඛ ආර්ය සත්‍යයි කියන්නේ දෙකක්. ඒ වගේම බුදුහාමුදුරුවෝ සමුදය ආර්ය සත්‍යය දේශනා කරන දුකට හේතුව සමුදය සත්‍ය වෙන ඕනතරම් දේවල් ලෝකේ තියෙනවා. නමුත් සමුදය ආර්ය සත්‍ය තියෙන එකයි. නිරෝධ සත්‍ය නැතිවීම පිළිබඳව සත්‍ය ඕනතරම් ලෝකේ තියෙනවා. දැන් මෙතන ලයිට් එක ඕෆ් කරාම නැති වෙන ලයිට්. ඒකත් නිරෝධයක්. හැබැයි ඒක නිරෝධ ආර්ය සත්‍ය නෙවෙයි. මාර්ගය එක එක තැන්වලට මාර්ගය තියෙනවා. අපාය යන මාර්ගයක් තියෙනවා, සුගතියට යන මාර්ගයක් තියෙනවා, විමුක්තිය යන මාර්ගයක් තියෙනවා. එක එක මාර්ග තියෙනවා. හැබැයි මාර්ග සත්‍ය හිමුණාට මාර්ග ආර්ය සත්‍ය. ආර්යයන් වහන්සේලා දේශනා කරන මාර්ග සත්‍ය එකයි තියෙන්නේ. මෙන්න මෙතෙන්දි තමයි පින්නතුනි ධර්ම මාර්ගයේ වැදගත්ම කරුණු අපට අහන්නට ලැබෙන්නේ. ඉතින් මේ අවස්ථාවේ මම කල්පනායෙන් ඉන්න ඕන. අවදාන වෙන තැනකට ගියොත් මේක ලැබෙන්නේ නැහැ. වා කල්පනාවෙන් හිටියොත් තමයි මේක තමන්ට ලැබෙන්නේ. පින්නතුනි, එතකොට මෙන්න මේ චතුරාර්ය සත්‍ය ගැන යම් කිසි විදියක හරි අපට අවබෝධයක් තියෙනට ඕන. අපි ඉදිරියේදී තව තව කරුණු සාකච්ඡා කරනවා. මේක නොතේරුණා කියලා එච්චරම කලබල වෙන්න එපා. යම් කිසි මට්ටමකට හරි තේරුම් ගන්න උත්සාහ කරන්න. පින්නතුනි, දුක්ඛ සත්‍ය ගැන විස්තර කරද්දී දැන් ධම්මචක්ක සූත්‍රය දැන් සජ්ජායනා කරන්නේ ස්වාමීන් වහන්සේලා. ඒ රාජ්‍ය සඳහන් කළා කතමංච අවසෝ දුක්ඛං අරිය සත්‍යං කියලා කියනකොට ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛෝ, මරණපි දුක්ඛං ආදී වශයෙන් දුක් ටිකක් තියෙන ලෝකෙ. සාමාන්‍ය කෙනෙකුට උනත් පේන දුක් ටිකක් ලෝකෙ තියෙන මොනවද? ඉපදෙන එක දුකයි, මහලු වෙන එක දුකයි, ලෙඩ වෙන එක, මරණය, ප්‍රියංගෙන් වෙන්වීම, කැමති දේ නොලැබීම, මේ ආදී දුක් ටිකක් ලෝකෙ තියෙනවා. මේක තමයි ලෝකෙ තියෙන දුක. නමුත් දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ ඊට වඩා ගැඹුරු දෙයක්. සාමාන්‍ය කෙනෙකුට උනත් ලෙඩ වෙන එක, මහලු වෙන එක දුකයි කියන එක තේරුම් ගන්න පුළුවන්. අපි බෝසත්යන් වහන්සේ, ගෞතම බුදුරජාණන් වහන්සේ මේ දේවල් තේරුම් ගත්තා. තේරුම් ගත්තේ පින්නතුනි ගිහිගෙන ඉක්මනක් කලින්. සතර පෙර නිමිති දකිනකොට තමයි මේ ටික තේරුම් ගත්තේ. එතකොට සතර පෙර නිමිති දකිනකොට තේරුම් මේ ටික තේරුම් අරගෙන හිටියේ බෝසත්යන් වහන්සේ තමයි. සම්මා සම්බෝධත්ට පත්වලා දේශනා කරේ මට පෙර නොයසු විරූ පුබ්බේ අනනුස්සතියසු ධම්මේසු චක්ක මුදපාලි කියන කාරණා දේශනා කළා. මට පෙර නොසූ විරෝ දහමක් පහළුණායි කියලා. එහෙනම් පින්නතුනේ උන් වහන්සේ අර කලින් චන්නමතිගෙන් අහගෙන දැනගත්තු ලෙඩේ මහල්ලේ මලමිනියක් ආදී මෙන්න මේ කරුණ වලින් තේරුම් ගත්ත දුක සත්‍යයට දුකට වඩා වෙනස් දෙයක් තමයි දවමාංශයේ දුක සත්‍ය දුකාරි සත්‍ය විදියට බෝධි මණ්ඩලයේදී තේරුම් ගත්තේ. මොකද්ද මේ දුක පින්නතුනි? දුක කියලා කියන්නේ මොකද්ද පින්නතුනි? සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට පේන්නේ මහලු වීම ලෙඩවීම ආදී කාරණා දුකයි කියලා තමයි තේරෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඊට වඩා ගැඹුරු කාරණයක් තේරුම් ගත්තා. ඒ මොකද්ද පින්නතුනි දුක කියලා කියන්නේ? අපේ ඇහැට රූපයක් දකිනකොට ඒ දකින රූපයේ බාහිර තියෙනවායි කියලා හිතන ස්වභාවය. අපේ ඇහැට කෙනෙක් දකිනකොට අපට හිතෙන මේ බාහිර තැනැත්තෙක් ඉන්නවා කියලා. ඒ දැනත්තා මට අල්ලන්න පුළුවන්, යා ගැන අහන්න පුළුවන්, මේ ආදී අනිත් ඉන්ද්‍රියන් වලින් ස්පර්ශ කරන්න පුළුවන්. ඒ වගේම ඒ බාහිර ලෝකය තමන් ස්පර්ශ කරන කලින් ඒ අත්දැකීම ලබන කලිනුත් ඒක තිබුණා. ඒක ලැබුවට පස්සෙත් ඉතුරු වෙනවා කියන කාරණය. මෙන්න මේක පින්නතුනි සියුම් දෙයක්. මේක සරල දෙයක් නෙවෙයි. සාමාන්‍ය ලෝකේ කෙනා හිතන්නේ ලෙඩ වෙන එක මරණ ආදී කාරණා දුකයි කියලා. ඒක පින්නතුනි බුදුවරයෙක් පහල වෙන්න ඕනේ නැහැ. සාරාසංග කලබලක්ෂයක් වෙනු පුරවන්න ඕනේ නැහැ. ඒක තේරුම් ගන්න. ඒක සාමාන්‍යයෙන් ඊටාම ටික කලකින් තේරුම් ගන්න පුළුවන් දෙයක්. නමුත් ඊට වඩා ගැඹුරු කාරණයක් තමයි බුදුහාඳුරු කෙනෙක් ලෝකේ තේරුම් ගන්න. අපි මේ අත්විඳින ලෝකය බාහිර ලෝකයේ බාහිර මත තියෙනවායි කියන හිතන ස්වභාවය. අවිද්‍යාව පාදකව. එහෙම හිතුවට පස්සේ පින්නතුනි දැන් මේ මගේ තාත්තා, මේ මගේ සහෝදරයා, මේ මගේ දරුවෙක් කියලා තමන් බාහිර හිතුවට පස්සේ ඒ දේ වෙනස් වෙනකොට දුක් ටික එනවා. එයා මහලු වෙනකොට, ලෙඩ වෙනකොට, මරණ කියනකොට අර ඒ ටිකත් එක තමයි බාරගන්න වෙන්නේ. අනේ මගේ තාත්තා ඕන මට ලෙඩ වෙනකනම් බාරගන්න බෑ කියලා කතාවක් නැහැ. ඔබ දකින ඔබගේ දරුවා බාහිර ඉන්නවාය කියලා. නැත්තම් ඔබේ අම්මා ඔබට සිහි වෙනකොට ඒ අම්මා ඒ විදිහටම බාහිරන දෙයකයි මට අත්දැකීම ලැබුණේ කියලා හිතුවොත් ඒ ඥාතිවරයා ගැන දොරකට නැමතුමා කෙනෙකුට ලෙඩ වුණා කියලා මරණයටපත් වුණා කියලා ඔබ මෙහි කලන්ද දාලා වැටෙනවා. මෙන්න මේක තමයි ස්වභාවය පින්නතුනි. පින්නතුනි මා එක සරල උදාහරණයක් ඔබට කියන්නම්. ඔබේ මියගිය ඥාතිවරයෙක් මතක් කරගන්න. සීයා හරි ආච්චි හරි කවුරු හරි. ඒ වගේම මතක් කරගන්න දැනට ජීවත් වෙන කෙනෙක් කවුරු හරි ඔබගේ ළඟම ඥාතිවරයෙක්. දැන් මේ දෙන්නා ඔබ සිහි කළානේ නේ? ඒ සිහි කරනකොට මේ දෙන්නාගේම දේවල් වලින් මොන දේවල්ද ඔබට මතක් වුනේ? ඒ දෙන්නාම ජීවත් වෙන කාලේ දේවල්නේ මතක් වුනේ ඔබට නේද? ඒතොර ඒ දෙන්නාගේම මතක් වෙච්ච දේවල් දැන් ඇත්තටම තියෙන දේවල්ද මතක් වුනේ ඔබට? දැන් ඊයේ දෙන්න ඉන්න ස්වභාවයද මතක් වුනේ? අර ජීවත් වෙලා ඉන්න කෙනාගේ දේ ඔබට මතක් වෙච්ච දේ දැන් දේ නම් මතක් වුනේ. ඔබට කියන්න පුළුවන්කම තියෙන්න ඕන දැන් මොන ඇඳුම දැනන් ඉන්න කියලා. දැන් මොනවද කර කර ඉන්නේ කියලා. පුළුවන් ද එහෙම කියන්න? එහෙම කියන්න බෑ. දැන් ඔබේ අම්මා ගැන සීකලා වෙන්න පුළුවන්. ආච්චි ගැන සීකලා වෙන්න පුළුවන්. නමුත් දෙන්න ගැන ඔබ සීකලේ මොකද්ද? අතීතේ නිරුද්ධ වෙච්ච අත්දැකීම මනසින් ධර්මාලම්බනයක් විදිහට දැන් සීකලේ. පින්නතුනි ඒ දෙන්නා සිහිපත් කිරීමයි දැන් මෙතන ඉස්සරහින් හාමුදුරු සිහි කිරීමයි බලන්න. එතකොට අර දෙකම ගැන අතීත අත්දැකීමක් ඔබ මනසින් සීකලේ. ඒ විතරක් නෙවෙයි දැන් මේ ඉස්සරහ පේන හාමුදුරු ගැනත් ඔබ සීකරේ මොකද්ද? වර්තමාන අත්දැකීමද? ඒකත් නෑ පින්නතුනි. ඒකත් ඒ ඇහැට නිරුද්ධ වෙච්ච එක මනසින් අරගෙන ඒකත් අතීත අරමුණක් විදිහට තමයි ඒක සීකලේ. එතකොට මේ තුනේම පින්නතුනි ඇත්තටම දැන් තියෙන ස්වභාවය නෙවෙයි අපි මේ තීරණය කරන්නේ. ඒ අතීතයේ නිරුද්ධ වෙච්ච එක අපේ මනසින් අරගෙන ධර්මාලම්බනයක් විදිහටයි මේක සීකරන්නේ. නමුත් පින්නතුනි අපේ තියෙන අවිද්‍යාව නිසා අපි හිතන්නේ දැන් කිසියම් අත්දැකීමක් ලැබෙනවා නම් ලැබෙන්නේ ඒ දැන් තියෙන ලෝකයේ කියලා තමයි අපට හිතෙන්නේ. මෙන්න මේ ඇතැයි කියන ගන්නා ලෝකය තමයි දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ. මෙන්න මේ දුක්ඛ ආර්ය සත්‍ය මේ විදිහට නිර්මාණය වීමේ පසුතලය මත ඔබේ දරුවා ඉන්නවායි කියන පදනමේ මත ඒ දේ තුල ඔබ හිත පිහිටුවා ගත්තොත් මේ දරුවා මේ අම්මා කියලා ඒ දේ වෙනස් වෙනකොට ඒ දේ තමන් කැමති විදිහට නොපවතිනකොට ඒ දුක් ටිකත් එක්කමයි තමන්ට එන්නේ. පින්නතුනි ඔබ බලන්න යම්කිසි කෙනෙකුට අපි කියමු මෙතන යම්කිසි කෙනෙක් ඉන්නවා කියලා පුද්ගලෙ. ඒ පුද්ගලෙ ඉන්නකම් ඔබ ඥාතිවරයෙක් කියලා පනවගෙන හිටියා. දැන් මේ මොහොත වෙනකම් මේ තැනත් ඉන්නවා. ඒ තැනත්තාගේ ඇඟවත් පොඩ්ඩක්වත් පිච්චෙනවට කැමති නෑ අපිනේ. අපි කිව්වෙ ඒ තැනත්තා මේ වෙලාවේ මිය ගියා කියලා. මිය ගියාට පස්සේ ඔබ ඊළඟට ඒ කෙනා ගැන මොනවද හිතන්නේ? එතකොට හිතනවා දැන් මෙතන නෑ එහෙනම් එයා වෙන ලෝකෙක ඉන්නේ කියලා. විතරක් නෙවෙයි එයාගේ අතීත අත්දැකීම් ටික තමයි ඊට පස්සේ ඔබ සීකර කරන්නේ. ඒ විතරක් නෙවෙයි දැන් මේ මොහොතේ එයාගේ ඇඟ පොඩ්ඩක්වත් පුච්චනට ඔබ කැමති නෑනේ. හැබැයි මිය ගියාට පස්සේ කොහොමද? ඔබ අතීත සල්ලි දීලා එයාගේ දේහය පුච්චනවා. අතින් සල්ලි දීලා වෙලාවකුත් වෙන් කරගෙන ආදාහනගාරේ බොහොම අමාරුවෙන් කාලයක් වෙන් කරගෙන ඔබ කැමැත්ත මේ කෙනාගේ ශරීරය ආදාහනය කරනවා. බලන්න පින්නතුන් යථාර්ථය ඇති. අර ඉන්නකම් ඒ තැනැත්තා මත අවිද්‍යාවෙන් පතිත කරපු මේ විඥාණය ඒ පුද්ගලයා තුළ සත්ව සංඥාවෙන් බැස ගන්නවා. ඊට පස්සේ කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ අපේ තිය තුළ ඉන්නවා. හැබැයි පින්නතුනි අවස්ථා දෙකේදීම අතීතය තුළ ඉන්නේ. මේ පේන මොහොතේ ඇත්තම පින්නතුනි අපේ මිය ගිහිපු පුද්ගලයෙක්ගේ මිය ගිහිපු ශරීරයක් තමයි අපි ඇත්තටම දකින්නේ. මිය ගිහිපු අතීතයකුයි අපි මේ දකින්නේ. මේක තාම ගැඹුරු දෙයක්. මෙවැනි යථාර්ථයක් තියෙන බව හිතේ කොතනක හරි සනිටුහන් කරගෙන ඉන්න. කවදා හරි දවසක දුකෙන් නිදහස් වෙන කැමති නම් මේ දර්ශනේ ඔස්සේ අපිට මෙතෙන්ට යන්න තියෙන කියන එක මතක තියාගන්න. ගෞතම සම්බුද්ධ ශාසනය අමාරුවේ කියලා හිතනවා නම් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ හරි මේක තමයි අවබෝධ කරගන්න තියෙන්නේ. ඒ බුදුහාමරත් බැරි නම් ඊට පස්සේ කාලයක් බුද්ධ ශූන්‍ය කාලේ වෙනවා ඒව ගිහිල්ලා අනාගතේ හරි අවබෝධ කරගන්න තියෙන්නේ මේක තමයි. අද අමාරුවේ තේරෙන්නේ නැහැ කියලා හිතුවොත් එතකම්ම දුක් ටික විඳගෙන යන්න. ගිහිල්ලා ඒ අවසානයේදී කවදා හරි තේරුම් ගන්න බලන්න. ඉතින් ඔබ දක්ෂ නම් ඔබ හැකි තරම් ඉක්මනින් මේක තේරුම් ගන්න උත්සාහයක් දරනවා. පින්නතුනි තමන් ඉන්ද්‍රිය හයට ගන්න ලෝකයේ තුලදී බාහිර ලෝකයක් ඇතැයි කියලා ගන්න ස්වභාවය පුද්ගලෙක් හැටියට ද්‍රව්‍යයක් හැටියට මෙන්න මේ අවිද්‍යාවෙන් ගන්න ස්වභාවයයි දුක සත්‍ය කියලා කියනවා. ඊට පස්සේ දුක සමුදාය සත්‍ය ඒ දුකට හේතු වෙච්ච කාරණයක් තියෙනවා. අර දුකත් එක්කම පින්නතුනි හේතුවක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි හේතුව කියන්නේ තෘෂ්ණාව. යම්කිසි නන්දි රාගයක් තියෙනවා නම් මෙන්න මේකයි දුක සමුදාය සත්‍ය කියලා කියන්නේ. තමන්ගේ අභ්‍යන්තරය ජීවත් කරවන්න මේ අභ්‍යන්තරයේ කෙනෙක් ඉන්නවා. ඔහු ජීවත් කරවන්න ඕන කියලා ඒ අභ්‍යන්තරයේ ඉන්න පුද්ගලයාට තියෙන දැඩි ආසාවයි දුක සමුදය ආර්ය සත්‍ය කියන්නේ දුක ඇතිවීමට හේතුව නම් වූ ආර්ය සත්‍ය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ලෝකයේ කියන්නේ ආසාව කියන එක. දුකට හේතුව මොකද්ද කියලා හොතින් සාමාන්‍යයෙන් අපි කියන්නේ තෘෂ්ණාව කියලා නේ. එහෙනම් පින්නතුනි තෘෂ්ණාව තියෙන බාහිර දේවල් වල නම් අපට දුක නැති කරන්න හරිම ලේසි. පරිණත කරන්න ඕනේ. ඉතාම ඉක්මනින් අපට දුකෙන් නිදහස් වෙන්න පුළුවන් නිවන් දකින්න පුළුවන්. ඒ කොහොමද? අපි සන්තකවා දින ඔක්කොම ටික දෙන ඕන කෙනෙකුට ගෙනියන්න කියලා. දේලා අපේ ශරීරයත් ওই සත්ව අතකට ගිහිල්ලා සිංහ කොටියු ඉන්න තියෙනනේ ගුහා එන් එකට පනිනවා. ශරීරයත් වන්න දන් දුන්නා කියලා. නිවන් දැක්කේන ඔක්කොම දුන්නා. පිනතුනි හැම දුන්නත් කොටියෙක් ඉන්න ඒ ගුහාවට පැනනත් නැවත අපි ආයෙ මැරිලිප දෙනවා. ඇයි ඒකට හේතුව? මේ අභ්‍යන්තරයේ තියෙන නන්දි රාගය දුරු වුණා වෙන්නේ නැහැ. එනිසා ධර්මයේ සඳහන් වන්නේ මේ බඩු පාන ටික පරිහරණය කරද්දී අපට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. අන්න ඒකයි බුදුදහමේ තියෙන අසිරිමත් බව. පින්නතුනේ මේ අභ්‍යන්තරයේ තියෙන දැඩි ආශාව නිසා තමයි අපි මේ ලෝකයට ඒ ආශාව තුල ඉඳගෙන අපි ලෝකයේ තුල ඒ දේ බලාපොරොත්තු වෙන්නේ. දරුවා අම්මා තාත්තා ඥාතීන් මෙයාට සලකන්නේ මේ බොහෝ දේ කරන්නේ මේ අභ්‍යන්තරයේ ජීවත් කරවන්න තියෙන ආශාව නිසා. ඒ දරුවාම හොඳට ඉනකොට තමන් කැමති හා එහෙනම් මට සලකේ අනාගතය කියලා ඇතුලෙන් අවිඥානිකව තියෙනවා. තමන්ට නොසලකුවත් අඩුවානේ තමන්ගේ પરම්පරාවට හරිගෙන යයි හොඳ නම්බුවක් තමයි කියලා මේ අභ්‍යන්තරයෙන් වැටගෙන ඉන්නවා. ඒ වගේම මෙතෙන්ට අභියෝගයක් එනකොටම අර ආශා කරපු දෙයටම වෛර කරනවා අපි. ඒ ආශා කරන පුද්ගලයාට තියෙන අමනාපෙ හින්ද නෙවෙයි. ඒ ද්වේෂ කරන්නේ ඒකටින මොකටද? මේ අභ්‍යන්තරයේ තියෙන නන්දි රාගයට අභියෝග එනකොට අනිත් පැත්තෙන් ගැටෙනවා. මෙන්න මේ අවස්ථා දෙකටම පිනතුනි. එක පැත්තකින් ආශාව කියන දෙයට කැමති, අනිත් පැත්තෙන් ද්වේෂය කියන දෙයට කැමති. මේ දෙකටම තමයි කැමති වෙන්නේ. ඇයි? මේ අභ්‍යන්තරේ ජීවත් කරවන්න, අභ්‍යන්තරේ නිත්‍ය සැප ආත්ම කියන මෙන්න මේ පුද්ගලයා ජීවත් කරවන්න තියෙන දැඩි ආශාව නන්දි රාගය කියන කාරණය. දැන් දුකට හේතුව දුක සමුදය ආර්ය සත්‍ය කියන්නේ ලෝභය කියන මිසක් ද්වේෂය කියලා කොහෙවත් නැහැ. ඇයි ඒකට හේතුව? ද්වේෂය හටගන්නේ පින්නතුනි ලෝභයෙන් ඉඳමයි. අපි කැමති දේවල් වෙනකොට සතුට වෙනවා. ඒකට ඇලෙනවා. මේකටම අභියෝගයක් වෙනකොට අපි අර දෙයකම ද්වේෂ කරනවා. දරුවට ඇතැමිට හොඳට සලකගෙන දරුවා හොඳට ඉඳී කියලා. දරුවෝ බැරි වෙලාවත් බරපතල අකීකරුකමක් කරවතින් මොකද වෙන්නේ? ඒ දරුවටම දේශ ගන්න විතරක් නෙවෙයි අර දේපල ටික ඔක්කොම වෙන තැනකට දෙනවා කාටයි අනාථ නිවාසයකට හරි වෙන කෙනෙකුට හරි. අර දරුවට දෙන්න කියලා හිතාගෙන තියෙන ටික ඔක්කොම ටිකත් එක්ක අරකට එළියව ගිය නිසා. පිනතුනි මේක තමයි ජීවිතයේ ස්වභාවය. එනිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම සඳහන් කරනවා දුක සමුදය ආර්ය සත්‍ය මොකක්ද කියලා. ඊළඟට පින්දුනි දුක නිරෝධයේ ආර්ය සත්‍ය කියලා එකක් තියෙනවා. දුක නැති කිරීම නම් වූ ආර්ය සත්‍යයක් ලෝකේ තියෙනවා. සාමාන්‍ය කෙනා කියන්නේ බාහිර දෙයට ආශා නොකර හිටියොතින් ඔන්න දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා. නමුත් බුදුදහමෙන් කියන්නේ බාහිර දෙයට ආශා නොකර ඉන්න නෙවෙයි. මෙන්න මේ අභ්‍යන්තර දේ තුල ආශා නොකර ඉඳීම. මෙන්න මේ අභ්‍යන්තරයේ තියෙන ආශාව දුරු කිරීමයි බුදුදහමෙන් කියන්නේ. බාහිර ලෝකයේහි දුක්ඛ නිරෝධය කියලා පනවන්නේ තමන් විසින් නිර්මාණය කරපු ලෝකයකට. මෙතන මිනිස්සෙක් ඉන්නවා, මෙතන මගේ අම්මා තාත්තා දරුවා ඉන්නවා, මේකට මම ආශා කරන්නේ නැහැ කියලා මේ පැත්ත පනවගෙන ඉන්නවා. සාමාන්‍ය ලෝකේ මේකයි ස්වභාවය. නමුත් පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය ලක්ෂණය තමයි බාහිරින් පුද්ගලයේ පනවන්නේ නැති විදිහට මේ පැත්තෙම ඒ හේතු ටික දකිනවා. සරල උදාහරණයක් කියන්න. අපි කණ්ණාඩියක් ළඟට යනවා. අපිත් එක්කම අපේ ගෙදර ඉන්න බලුපැටියත් කණ්ණාඩිය ළඟට යනවා. ඒ බලුපැටියටත් අපි කියමු භාෂාවෙම කතා කරන්න පුළුවන් කියලා. හැබැයි ඒ සතා දන්නේ නැහැ එයා කණ්ණාඩිය ළඟට යනකොට රූපේ මේ පැත්තේ නිර්මාණය වුණේ මේ පැත්තේ යාගේ පින්තූරේ හින්ද කියලා. බල්ලට කොහොම කිව්වත් තේරුම් කළ දෙන්න බෑ. හැබැයි බලට අපිට වගේම කතා කරන්න පුළුවන්. කොහොම වෙතත් පින්නතුනි අපි කියන වෙනම් බල්ලට එහෙනම් ඔබ අනිත්‍ය වඩන්න. කොහොමද අනිත්‍ය වඩන්නේ? මේ ඉස්සරහා තියෙන රූපය කැඩෙනව බිඳෙනව කියලා සිහි කරන්න කියලා අපි බලපැටියට කියනවා. එයා ජීවිත කාලෙම මේ ඉස්සරහට එන රූපය අනිත්‍යයි අනිත්‍යයි කැඩෙනව කියලා සිහි කරනවා. එයාට අර කණ්ණාඩියේ පේන රූපෙට තියෙන ආසාව නැති වෙනවද? නැති වෙන්නේ නැහැ. ඇයි නැති නොවෙන්නේ? එයා නැති රූපයක් ඇතේ කියලා සිතාගෙන ඉන්නේ. නැති රූපයක් ඇතේ කියලා පනවගෙන ඒ ඇති දෙයට තමයි එයා අනිත්‍ය බලන්නේ. එයාට අවුරුදු 100ක් අනිත්‍ය බැලුවත් එයාට දර්ශනයක් පහළ වෙන්නේ නැහැ. පින්නතුණ අන්නේ හැම ලෝකෙක බුද්ධ ශ්‍රාවකයන් කියලා කියන්නේ කන්නාඩියේ තියෙන රූපේ පොඩි සරල වශයෙන් බලනවා, පඨවි ආපෝ තේජෝ වශයෙන් සතර මහා භූත රූප බලනවා, තෙතිස් කුණපේ බලනවා, පරාංශිතාරණේව සරල මට්ටමේ ටිකක් ප්‍රයෝග ටිකක් කරනවා. හැබැයි අවසාන නිෂ්ඨාවම නෙවෙයි. ඒ නිස්සතාවට යන්න ගමනේදී හලුගති අඩු කරගන්න හැටි කරන්නේ. අවසානයේදී මේ පැත්තෙන් බලන වෙනවා. පින්නොතින අපි කියන්නේ මේ පැත්තෙම රූපය දකිනවා. කණ්ණාඩිය ළඟට යනකොට නිර්මාණය උනේ මේ පැත්තේ රූපය කියලා මේ පැත්තෙන් බලනකොටම අපට අරතරම් මහන්සියක් දරන්න ඕනේ. මේ පැත්තේ රූපය නිසා නේද කණ්ණාඩියේ මේ ප්‍රතිබිම්බය නිර්මාණය උනේ කියලා දකිනකොට එයා කණ්ණාඩි අනිත්‍ය බලලා එයා දුගේ නිදහස් වෙන යන්නේ. එයා බලන්නේ මේ පැත්තේ. මේ වෙලාවේදී කණ්ණාඩියකට යනකොට මේ හේතුට එකතුවකින් මේ කණ්ණාඩි රූපේ නිර්මාණය උනේ කියලා එයා මේ පැත්තෙන් ගන්නවා අභ්‍යන්තර පැත්තේ. පින්නසින් මෙන්න මේක තමයි දුක්ඛ නිරෝධේ නම් වූ ආර්ය සත්‍ය කියලා කියන්නේ. මේ සියුම් කාරණයක් දුක්ඛ දුක කියලා දෙයක් තියෙනවා. දුක ආර්ය සත්‍ය කියලා දෙයක් තියෙනවා. සමුදය කියලා දෙයක් තියෙනවා ලෝකේ හට ගැනීම කියලා දෙයක්. හට ගන්න හේතුව කියලා දෙයක් තියෙනවා. සමුදය ආර්ය සත්‍ය කියලා දෙයක් තියෙනවා. නිරෝධය කියලා දෙකක් තියෙනවා. නිරෝධ ආර්ය සත්‍ය කියලා දෙයක් තියෙනවා. මාර්ගය කියලා එකක් තියෙනවා. මාර්ග ආර්ය සත්‍ය කියලා දෙයක් තියෙනවා. මාර්ගය කියන්නේ ඕනම දෙයකට යන්න තියෙන මාවත. දැන් ග්‍රහ ලෝකෙට යන්න උනත් තියෙන මාර්ගයට මාර්ගය කියන්න පුළුවන්. හැබැයි ඒක මාර්ග ආර්ය සත්‍යයක් වෙන්නේ නැහැ. මාර්ග ආර්ය සත්‍ය කියලා කියන්නේ මොකද්ද? මේ දුකෙන් නිදහස් වීම සඳහා වූ ගමන් මගේ යන මාවතයි මේ. මොකද්ද මාවත? මාවත කියලා කියන්නේ පින්නතුනි. හරියට නිවැරදි ලෙසම තේරුම් ගන්න ඕන සම්මා දිට්ඨිය මූලිකව යන සම්මා සංකල්පාදී අංග වලින් යුක්ත ආර්ය අෂ්ටාංගික මාර්ගයක් වෙන්න ඕන. සාමාන්‍ය ලෝකේ කෙනා සම්මා දිට්ඨිය කියලා කියන්නේ ඇතැම් විට වැරදි වැඩ කරන්න එපා හොඳ දේවල් කරගෙන ඉන්න අනිත් අයට උදව් කරන්න කියලා. නමුත් බුදුදහමෙන් කියන සම්මා දිට්ඨිය ඒ ලෞකික සම්මා දිට්ඨියක් මොළ ගියපෝ ආර්ය සම්මා දිට්ඨිය. මොකද ආර්ය සම්මා දිට්ඨිය ඒ කියන්නේ ස්කන්ධ පංචකයේ සමුදය වැය දුකේ හට ගැනීම නිරෝධය දක්නා වූ සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨිය ඔස්සේ ආරස්ක මාර්ගයේ ඉන්නකොට ස්වභාවය මොකද්ද? සම්මා සංකල්ප ඇති වෙනවා. මෙන්න මේ දර්ශනයත් එක්කම ඇතුලේ ඉන්නවා. සාමාන්‍ය කෙනා සියලු සත්‍ය සුවපත් වෙත්වා කියලා ලෝකයේ සත්‍යයක් ඇතැයි කියලා පනවාගෙන මෛත්‍රී වඩද්දී මෙයා ඒ සත්‍ය නිර්මාණය වෙන්න තියෙන මූලික හේතු ටික තමම පනවගත්තු පුද්ගලෙක් නේද මේ ඉන්නේ කියලා අභ්‍යන්තරයෙන් බලලා අභ්‍යන්තරයෙන් මෙයා සංවරය සංකල්ප ඇති කරගන්න. සාමාන්‍ය ලෝකේ කෙනා පුද්ගලෙක් ඉදිරියේ නිර්මාණය කළා අනේ මම මෙයාත් එක බොරු කියන්න හොඳ නැහැ. මෙයාට කේලම් කියන්න හොඳ නැහැ. මෙයාට රළු වචන කියන්න ඕනේ නැහැ කියලා බාහිර ලෝකයක් නිර්මාණය කළ වචනෙන් හික්මෙද්දී මේ ආභ්‍යන්තරේම සත්පුද්ගල සංඥාව නිරුද්ධම වෙලා මේ පැත්තෙන් එයාට බොරු කියන කෙනෙක් ඉපදෙලවත් නැහැ. එයාට කේලම් කියන කෙනෙක් පහළ වෙලාවත් නැහැ. එයාට කළු වචන කියන පුද්ගලෙක් නිර්මාණය වෙලත් නැහැ. මොකද පින්වත්නි අපි සම්පූර්ණ මේ ලෝකයේ අපේ අවිද්‍යාවෙන් පුද්ගලයන් ඉදිරිපිට නිර්මාණය කරගෙන අපි උදේ කිව්වර ගුවන්විදුලි සංස්ථාය බණ කියන හාමුදුරුවගෙන හිතින් මවාගෙන ඔඩියන්ස් එකක් ඉන්නවා කියලා මවාගෙන තමයි බණ කියන්නේ. දැන් මේ පිනතුන් පරණ ඉස්සර කාලේ බණ අහනකොට ඉතින් අනේ මේ වා හොඳ හාමුදුර කෙනෙක් මේ කට්ටියට මේ බණ කියලා හොඳට බණ කියපු එකක් කියලා නේ. මේට අවුරුදු 15කට 20කට ඉතර ඉස්සෙල් කියපු බණවලදී පිනතුනේ කවුරුවත් නැති කාමරයක කියපු බණක් තමයි ඔබ ඇහුවේ. ඊට උදේට එම් ඉස්සර බණ අහන්නේ නේ. පදාතරයට එම බණ අහන්නේ. සතියට දවසක් ඉතරක් බණ තියෙන කාලේ. දැන් නම් දිනපතාම තියෙනවා නේ. පිනතුනේ අන්න එවැනි ලෝකයක තමයි මේ අපි ඉන්නේ. මාර්ග ආර්ය සත්‍ය කියලා කියන්නේ මාර්ග ආර්ය සත්‍ය කියලා කියන්නේ මෙන්න මේ වගේ සම්මා දිට්ඨියකින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග බවට පත් කරගත්තු මාර්ග සත්‍යය. පින්නතුනි එතකොට අපේ ජීවිත කාලේ බොහෝ වෙලෙ චතුරාර්ය සත්‍ය අහලා තියෙනව නේද? ඈ ඉපදීම දුකයි ලැබීම දුකයි කියලා දුක සත්‍ය අපි තේරුම් අරන් තියෙනවනේ. ඈ තෘෂ්ණාව කියන එක දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා තමයි බොහෝ දෙනෙක් හිතන් හිටියේ. ආර්යශ්‍රේ මාර්ගය නරක වචන කතා නොකරනවා නම් වැරදි රැකී රක්ෂා නොකරනවා නම් සම්මා ජීවය එහෙම කියලානේ අපි හිතන් හිටියේනේ. නමුත් වෙනතුන් ඊට වඩා ගැඹුරු අර්ථයක් මේ තුළ තියෙනවා. ඉතින් ධර්ම ග්‍රන්ථවල විශේෂයෙන් අභිධර්ම පිටකේ මේ කරුණු ඉතාම පැහැදිලිව වෙනතුණී විස්තර වෙනවා. ඉතින් මෙන්න මේ වගේ ගමන් මගක අපට යන මාවතක් තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කළේ. ඉතින් ඒ දර්ශනය අපි සුතමේ ඥානයෙන් කල්යාණ මිත්‍රයන් ඇතින් පුලුවන් තරම් අහලා දැනගෙන අපේ සුතමේ ඥානය ඇසීමේ නුවණ අපි දිනු කරගන්නට ඕන. ඒ අහපු දේ තමන් හිතන වාරයේ ටිකෙන් ටික වැඩි කර ගන්නට ඕන. පන්සලේ ඉන්න වෙලාව විතරක් නෙවෙයි. මේ දර්ශනයම තමයි යන ගමන් සාකච්ඡා කර කර යන්න. කල්‍යාණ මිත්‍රයන් හමු වුණාම මේ සාකච්ඡා කරන්න. විවේක වෙලාවක් ලැබුණ ගමන් මේ සත්‍යය තියෙන කියලා හිතන්න. රූපයක් දකිනකොටම හිතන්න. මේ නිරුද්ධ වෙච්ච රූපය තමයි මම මේ අතීතයේ දකින්නේ කියලා බලන්න. තමන්ගේ අම්ම සිහි වෙනකොටම ලංකාවේ හිටිය ගෙදර මතක් වෙනකොටම අර කපුටන් ගහ මිදුලේ තිමිච්ච ගෙදර මතක් වෙන්නේ අඹ ගහ තිමිච්ච කේ දැන් ඊර උටන් ගහ කපල පේනතුනි අඹ ගහ කපල දැන් ඉන්නේ ඔක්කොම අවුල් කළා ඊයේ වෙනස් කළා දැන් පේනතුනි අපි මේ දැන් සිහි කරන්නේ ඒ අතීත අත්දැකීම කියන එක නුවණින් දකින්න එහෙම නැති වුණොත් අපි අර දේ ගැන ආසා කළා ඊට පස්සේ ගියාට පස්සේ ලංකාවට ගියාට පස්සේ බණේ නොකෝ ගෙදර ඉස්සරහින් විගස් ටික කපලනේ මන් නැති කාලේ කියලා ඊට පස්සේ ඉතින් බැනුනුත් අහන ගන්න වෙනවා ඒ කට්ටියට ඉන්න අයට. පින්නතුනි මේ යථාර්ථය අපි නුවණින් දකින්න මෙවැනි දර්ශනයක් කරා තමයි අපි යන්නට ඕන. ඉතින් මේ දර්ශනයේ පින්නතුනි අහලා ඒ ධමස් සමග ඉන්න පමණට පින්නතුනි අපි දුකෙන් නිදහස් වුණා වෙනවා. ඒ දුකෙන් නිදහස් වුණා කියලා කියන්නේ කොහොමද? එහෙන් රූපයන් දකිනකොට ඔහුට බාහිර පුද්ගලයෙක් නිර්මාණය නොවෙනවනම් ඔහු දකිනවා නම් බාහිර යනකොටම මේක නිර්මාණය වුනේ මගේ මේ අවස්ථාවේ මගේ ආයතන වලට සාපේක්ෂව. දැන් මේකෙන් කියන්නේ බාහිර රූපයක් නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ පින්නතුනි. අර දවස් තේරුම් ගන්නපා බාහිර රූපයක් නැහැ කියලා හිතුවොත් ඒකත් අන්තයක්. බාහිර රූපයක් නිර්මාණය වෙන්නේ මේ අවස්ථාවේ මගේ ඇස ආශ්‍රිතව යන අවිද්‍යාව, කර්මය, තෘෂ්ණාව, නිබ්බති ලක්ෂණ නොදෙනීම ආදී හේතු ටිකක ප්‍රතිඵලයක් විදියට මේ මොහොතේ නිර්මාණය කළ දෙන රූපය තමයි මේ තමන්ට අධ්‍යක්ෂණය ලැබෙන්නේ. ඒ මොහොතට ලැබෙන අධ්‍යක්ෂණය. ඒක කලින් තිමිච්ච රූපයක් නෙවෙයි මේ අපි දකින්නේ. කලින් තිමිච්ච ශබ්දයක් නෙවෙයි මේ අහන්නේ. අපි සාමාන්‍ය කියන්නේ පේනතුනි අපි දැන් ඇඳුම් ගන්නකොට රෙඩිමේඩ් ඒවා තියෙනවනේ කලින් මහපුවා. තේ එකක් හදන ගියත් කලින් හදපු තේ සමහරට තියෙනවා. කෑමක් ගන්න ගියත් කලින් සෝදානම් කරපු කෑම අපි ගන්නනේ. නමුත් පේනතුනි මේ ආයතන වලට ගන්න ඒ වගේ රෙඩිමේඩ් ඒවා මොනවත් නැහැ. ඒවලේ අපි ලුණු මිරිස් ටික දාගෙන වතුර ටික කෝපි ටික සීනි ටික දාගෙන ඒ වෙලේ හදාගන්න කෑමක් වගේ ඒ මොහොතේ තමයි හැම වෙලාවෙම අපි ඇස කන ආදීන්ද්‍රිය වලට රූප ශබ්ද ආදී දේවල් මේ නිෂ්පාදනය කරගන්නේ අපේ අභ්‍යන්තරයේ තියෙන යන්ත්‍රයට දාලා. ඇතුලේ තියෙන බ්ලෙන්ඩරේට දාගෙන ඒවලේ තමයි ක්‍රෂ් කරගන්නේ. මොනවද බ්ලෙන්ඩරේ තියෙන දැටි ටික? අවිද්‍යාව, තෘෂ්ණාව, කර්මය, නිබ්බති ලක්ෂණ නොදෙනීම ආදී ඒ මොහොතේ තියෙන හේතුක නැමැති බ්ලෙන්ඩරේ දාලා තමයි මේ ටික අරගෙන ඒ මොහොතට අත්දැකීම ලබන්නේ. ඒ අත්දැකීමේ ස්වභාවය මොකද්ද? ඒක පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අහුත්වා සම්මුතං හොත්වා නබවිසති. මෙන්න මේ දර්ශනය වෙත තමයි පින්නතුනි දිනෙන් දින අපි ඉදිරියට පෙරමුණට යන්නට ඕන. මේ දර්ශනය තමයි ලෝකේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ආම වශයෙන් සාරාංශික කාලපලක්ෂය සුවිශේෂී පරිත්‍යාගයක් කළ ලෝකෙට අනාවරණය කරන්නේ. ඒ අනාවරණය කරපු දර්ශනය තමයි මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුල වසර 2600කට ආසන කාලයක් මේ ස්වාමීන් වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන ආවේ. ඒ රැකගෙන ආපු ස්වාමීන් වහන්සේලට තමයි ඔබ සිව්පස්යෙන් උපස්ථාන කරන්නේ. ඒකත් මතක තියාගන්න. ඒ නිසාම තමයි ඔබට ඒ දාන ඥානසංසය කුසලයේ වැඩි වෙන්නේ. ඔබ වැන්දා දානයක් පූජා කරත් සිවුරක් පූජා කළත් ඒ කරන හැම පින්කමක්ම මහත්ඵල වන්නේ මේ වටිනා දර්ශනය මේ මිහිමතත් මේ විශ්වය තුල තුන් ලෝකයේ තුල සජීවී කරන්න මහා පරිත්‍යාගින් කැප කරපු ඒ සංඝයා වෙනුවෙනි ඔබ මේ පරිත්‍යාගය කරන්නේ. ඒ සංඝයා වෙනුවෙන්ම තමයි අතීතයේ ශ්‍රී ලාංකික දෙමෝපියන් තමගේ කුසෙන් බිහිවෙන එකම දරුවා පින්වත්ම දරුවා මේ ශාසනයට පූජා කරලා මේ දර්ශනේ ලෝකය තුල සජීවී කරන්න අමාරුම කැපවීම කළේ. දරුවෙක් දෙන එක තමයි අමාරුම දේ. අම්ම තාත්ත දෙන්න මහා ජීවිතයෙන් මහා සිහිනයේ දරුවෙක් ලබන එකනේ පින්වත් දරුවේ. ඒ ලැබපු දරුවත් මේ ශාසනයට පූජා කරනවා කියන්නේ පිනතුනි. ආයේ දෙන්න බැරි මොකද්දනේ? ඔබට හිතන්නවත් පුළුවන්ද? ඇතැම්මිට ඒ දරුවෙන් අසනීප වුණොත් ඒ දරුවා වෙනුවෙන් ඔබ ඇතැම්මිට ඔක්කොම දේපළ ටික හරි විකුණනවනේ. ඔබේ ගේ තුගස් තියලා හරි පාරට බැහැලා හරි ගහකට ඉඳගෙන හරි දරුවා ජීවත් කරවන්න බලනවා. එහෙම හදපු දරුවා තමයි මේ ශාසන වෙනුවෙන් නිර්ලෝභීව දායාද කළේ. ඒ ශාසන වෙනුවෙන්ම තමයි අතීත ශ්‍රී ලාංකික රජවරු වාර ගානක් ශ්‍රී ලංකා භූමිය ශාසන වෙනුවෙන් පූජා කළේ. ඒ ශාසන වෙනුවෙන්ම තමයි අපේ රටේ හිටිය සමහර රජවරු මුළු ශ්‍රී ලංකා පුරාම තියෙන ගල්ලෙන් සියල්ලක්ම ගල් කටාරම් කොටලා අගත අනගත චතුදිස සංඝස දිනේ කියලා පැමිණි නොපැමිණි සිව් දෙසින් වඩින සංඝරත්නයට පූජා කරමි කියලා ගලේ කොටලා පූජා කළේ. එවැනි අතීත අභිමානවත් සංස්කෘතියට හිමිකම් තියෙන අපි පින්නතුනි ඒ ගැන එනිහතමානී ආඩම්බරයක් ඇති කරගන්න ගමන් වර්තමාන අය හැටියට අපට මේ දර්ශනය තේරුම් ගන්න අපි ලොකු උත්සාහයක් දරන වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ දර්ශනය අපේ ජීවිත තුළින් සජීවී කරන්න උපරිම කැපවීමක් අපි කරන්න ඕන. අනිත් පැත්තෙන් ඒ අපි ලබා ගන්න අවබෝධය අපේ ළඟම දරුවන්ට ඥාතීන්ට හිතමිතුරන්ට ඒ අය අහන සෝදානම් නම් ඒ අයට මේ දායාද අපි දෙන්නටත් ඕන. එහෙම උනොත් තමයි මේ කාර්යභාරය හැම පැත්තක්ම සම්පූර්ණ වුණා වෙන්නේ. ඉතින් පින්නතුනි චතුරාර්ය සත්‍යට අදාළ මූලික කරුණු ටික අපි මේ සාකච්ඡා කළේ පින්නතුනි ඇයි නිතර අප සඳහන් කරන කාරණයක් තමයි බුදුහාමුදුරුව දේශනා කරන පරිදි සම්පූර්ණ මේ දර්ශනය තියෙන පින්නතුනි මේ අවබෝධයත් එක්ක කෙනෙකුට ඇවිල්ලා ඇස් දෙක පියාගන්න භාවනා කරන්න කියලා කමඨහනක් දීලා පැය ගානක් භාවනා කරන්න කියලා අපිට කියන්න පුළුවන්. ඒක අමාරු දෙයක් නෙවෙයි. දවස් 10 දවස් 25 විතරක් නෙවෙයි දවස් 45 එක දිගට නිහඬව ඉන්න භාවනා තියෙනවා පින්නතුනි. ඒකට ගියහම යම්කිසි සෙක්ෂණයක් ඇති වෙනවා. යම්කිසි ඉන්ද්‍රිය සංවරයක් ඇති වෙනවා. නමුත් පින්නතුනි ප්‍රඥාව වැඩෙන්න නම් අවිද්‍යාව අඳුර දුර වෙන්න නම් මේ දර්ශනයත් එක් කියන ගමනක් වෙන්නට ඕන අපි. ඒ ප්‍රඥාව වැඩෙන ගමනක් නම් පින්නතුනි ඇස් දෙක අරගෙන ඒ ධර්මයේ ශ්‍රවණය කරද්දී ඒ ශ්‍රවණය කරන මොහොතේම අපේ රාග ආදී අකුසල දහම් දුරු වෙනවා. සාන්දෘෂ්ටික දහමක අකාලික දහමක ලක්ෂණයයි. පින්නතුනි අපි දැන් ටික වේලාවක් සක්මන් භාවනා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මෙතන පටන් විනාඩි 20 හෝ ඊට ආසන්න අඩු වැඩි කාලයක් අපි මෙතන ඉඳන් චෛත්‍ය වහන්සේ පැත්තේ බෝධින වහන්සේ පැත්තේ සංවර සතිමත් ගමනින් එක වේලාවක් ගමන් කරමින් අපි සක්මන් භාවනා කරනවා. ඒ භාවනා කරන අතරේදී මුලින් තමන් හිටගෙන ටික වේලාවක් තමන් ඉන්න ඉරියව්ව ගැන ශරීරය ගැන හොඳට සිහි කරන්න. ඊළඟට සිහි කළා තමන් ඇවිදිනකොට යම්කිසි වේගයකින් තමන් දැන් ඇවිදිනවා කියන හැඟීමෙන් ඇවිදින්න. අපි බොහෝ විට කටයුතු කරන්නේ වර්තමානයේ තුල නෙවෙයි. අපි ඇතැමිට කෑමක් කෑවත් විතරක් නෙවෙයි ඉතිවිසෝ ගාතාව කිව්වත් වචන ටික මෙහෙන් පිට වෙනවා. ඔළුවේ වෙනත් ලෝකෙක ඉන්නේ නේ. කර්ණිමිති සූත්‍රෙ මෙහි වචන එක කටින් පිට වෙනවා. ඇතැමිට gedara ගැන හිත හිත මේ කර්ණිමිති සූත්‍රය කියන්නේ. අන්න ඒක නැතුව පිනතුනේ. අපි කරන දේ ගැන සම්පූර්ණ සිහිය පිහිටවාගෙන වර්තමානයේ තුල තමන් කරන දේ ගැන සිහියෙන් අපි කරන එකයි මේ හැම ධර්ම කරුණකම මූලික ලක්ෂණය. ඉතින් සක්මන් භාවනාවේදී වෙන්නේ ඒකයි. තමන් සක්මන් කරනකොට සක්මන් කරනවා කියන හැඟීමෙන් ඒ වර්තමානයේ තුල තමන්ගේ ශරීරය තුල සම්පූර්ණ සිහිය පිහිටවාගන්න. මුලින් ඇවිදිනකොට ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති කියපු ආකාරයට සතර සතිපට්ඨානේ කායනුපස්සනාව තුල අපි යෙදෙනවා. ඒක තුලම ඉඳගෙන මේ ශරීරයේ තියෙන සතර මහා බෝධි රූප ගැන ශරීරයේ තියෙන දැඩි ගතිය, පෘථිවි ගතිය, ඒ වගේම ශරීරයේ වැగిරෙන කොටස් තියෙනවා ආපෝ ගතිය. ඒ වගේම ශරීර රස්නේ ගතිය තියෙනවා. ඒ වගේම ශරීරයේ හමන ගතිය, සුලංග ගතිය, වායෝ ගතිය, අපි හුස්ම ගන්න ආදී මේ ස්වභාවයන් තියෙනවා. මෙන්න මේ සතර මහා භූත රූපයෙන් නිර්මාණය වෙච්ච දෙයක් නේද මේ ශරීරය කියලා තවත් අපි මේ ශරීරය ගැන සිහි පිටවනවා. එහෙම යන ගමන් තමන්ට පුළුවන් භාවනාම කොටසක් විදියට කැමතිනම් මෛත්‍රී භාවනා වඩන්නත් පුළුවන්. ඒ අනිරියව සිහි තියාගෙනම සියලු සත්වෝ සුවපත්ත්වා සුවපත්ත්වා කියලා වඩන්න පුළුවන්. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ බුදුගුණයක් සමන් සිහි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් අනිත් පැත්තරෝ නම් සතර සතිපට්ඨානෙම සම්පූර්ණ වෙන විදිහට මුලින් අර කායනපස්සනාවෙන් යන ඉරියව ගැන සිහි කරලා, ඒ වගේම සතර මහා භූත රූප සිහි කරලා ඕන්නම් ටිකක් දුර යනකොට තමන්ගේ ශරීරයේ සැහැල්ලුවක් දැනෙනවා නම් ඒ සැහැල්ලුව සුඛය තමන්ට සිතමින් යන්නට පුළුවන් ටික වේලාව. වේදන් පස්සනා විදියට ඊළඟට චිත්තානුපස්සනා විදිහට එන ඉරියව් වේදීම හැම මොහොතෙම තමන් හිතට පහළ වෙන සිත් ගැන, දැන් මට රාගී සිතක්, දැන් මට විරාගී සිතක්, දැන් මගේ සිත සමාධිමත් සිතක්, දැන් මට විත දෝෂ හිතක්, මෛත්‍රී සාගත හිතක්, මේ ආදී වශයෙන් ඒ මොහොතේ තියෙන සිත ගැන හොඳ සිහියෙන් යන්න. ඊළඟට ඕනනම් ධම්මානුපස්සනා විදියට තමන්ගේ දැන් සතියෙන් ඉන්නේ කියලා සති සම්බොජ්ජංගේ සිහි කරමින් යන්න පුළුවන්. අවශ්‍ය නම් තමන්ට මේ මොහොතේ තමන්ගේ කාමච්ඡන්දය තියෙන්නේ නීවරණයක්, ඒක දුර වෙන විදිහට බලමින් තමන්ට යන්න පුළුවන්. මේ වගේ දැන් මේ ආකාර කීපයක් මේ සඳහන් කළේ, ආකාර කීපෙම කරන්න නෙවෙයි, මේන් තමන්ට වඩාත්ම කැමති දේ තෝරගන්න පහසු වෙන මේ කිව්වේ. මොකද එකක්ම මම කිව්වොත් ඇතැම්මිට මේ අත්‍යන්ත ඒක ඇතැම්මිට අපහසු වෙන්න පුළුවන්, පුරුදු නැති එකක් වෙන්න පුළුවන්, නොතේරෙන වෙන්න පුළුවන්. දැන් මේ කියපු දේවල් වලින් එක කරුණක්වත් තේරුම් නැති අය ඉන්නව නම් බලන්න අත උස්සන්න. දැන් මේ සක්මන් භාවනාවේ කරන්නේ එකක්වත් තමන්ට පුරුදු නැහැ කියලා වගේ හිතෙනවා. පුළුවන් නේද? එක කාරණයක් හරි පුළුවන් නේ. අඩුම ගානේ තමන් ඇවිදින බව මේ මොහොතේ ඇවිදින වාක්‍ය සිහි යන්න පුළුවන් නේ. නැත්නම් මේ මොහොතේ හොඳට සිහිය මේ ආශ්‍රිතව තියාගෙන මේ ශරීරය මේ සතර මහා භූත රූප වලින් හැදිච්ච දෙයක් නේද කියලා බලමින් යන්න පුළුවන්. නැත්නම් මේ මොහොතේම මේ ශරීරයේ කෙස්, ලොම්, නියදත් ආදී ස්වභාවයුක්ත මේ කොටස් වල එකතුවකින් යුක්ත ශරීරයක් නේද මම දරාගෙන යන්නේ කියලා සිහි කරමින් යන්න පුළුවන්. ඊට පස්සේ ඒක අවසන් කරන මොහොතේ තමන්ට හොඳට සිහි කරන්න පුළුවන් මේ ශරීරයක් කියලා මම මේ දරාගෙන ඉන්නේ, මේ මගේ විඥානයේ බැසගත්තු මේ භෞතික ස්වභාවයක නේද, මේක ඉස්සරම තමන්ට ඉදි දෙයක් නෙවෙයි, මේක මේ తాවකාලික ලැබේ කැඳුමක් වගේ. ඈ අපි හැම අවුරුද්දේම අලුත් ඇඳුම් ගන්නනේ නේ. ඒ වගේ මේ ජීවිත කාලේ ලැබෙච්ච අලුත් ඇඳුම තමයි මේක. ටික ටික වෙනස් වෙවි මේ යන්නේ. ඉතින් මේ ඇඳුම දාගෙන මේ ඉන්නේ. මේ ඇඳුම හැමදාමයි තේ විඥානය මේකේ නිරුදනවත් එක්කම වෙන ඇඳුමකට පිළිසඳ ගන්න මේක. ඉතින් අන්නේ ස්වභාවයක් නේද මේක. ඒ ශරීරයත් පරිහරණය කරන මගේ සිතම මේ ස්කන්ධ පංචකයම නේද මේ ජීවිතය කියන්නේ. ඒ ස්කන්ධ පංචකය හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක් නේද කියලා සක්මන් භාවනාවේ අවසාන හරියේදී තමන් සිහි කරන්න. රූප වේදනා සංඥා සංඛාර විඥාන විදිහට හැම මොහොතක්ම අත්දැකීමක් ලැබුණා කියන්නේ මේ ස්කන්ධ පංචකය පෙරපසු නොවි එකට හටගෙන නිරුද්ධ වුණු අත්දැකීමක් නේද කියලා නුවණින් දකින්න. හොඳයි පින්තුනි, මේ හැම දිනාටම සක්මන් භාවනාවේදී සියහා නවන දින වේවා කියන පැතුමෙන් අපේ සක්මන් භාවනාව ආරම්භ කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. අනේ පින්තුනි, අපේ දැන් ටික වේලාවක් සක්මන් භාවනාවේ යෙදී සමස්තාව අපි මොළේ සඳහන් කළා. පින්තුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ඒ ධර්ම මාර්ගයේ අපේ කොමස් කලත් අපට වැඩෙන්න ඕන කාරණා දෙකයි. ඒ තමයි සතිය සහ සම්පජඤ්ඤය කියන කාරණා දෙක. සතිය කියන්නේ සිහිය, සම්පජඤ්ඤය කියන්නේ නුවණ. සතිය වැඩෙනකොට ලක්ෂණය තමයි වර්තමානය තුළ සිත පවත්වා ගනිමින් අපේ ජීවිතයට වෙන ස්වභාවය ගැන සිහිය රඳවා ගැනීමයි සතියෙන් කරන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් භෞතික ශරීරය නැත්නම් රූපය, වේදනාව, සිත, සිතවිලි කියන මේ ස්ථාන හතරෙහි, වෙනත් විදිහකින් කියනවා නම් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මෙන්න මේ ස්කන්ධ පංචකයේ ස්වභාවය ගැන සිහිය යොමු කිරීම තමයි සතියෙන් කරන්නේ. මුලදී ඒ ස්ථානවල සිහිය පිටුවා ගනිමින් ඊට පස්සේ ඒ දෙයට ඇත්තටම මොකද වෙන්නේ කියන එක නුවණින් සිහි කිරීම තමයි සාමජන්‍ය කියලා කියන්නේ. අපේ සිතේ සාමාන්‍ය ස්වභාවය තමයි නිතරම අතීතේ නිරුද්ධ වෙච්ච අරමුණක තමයි හිත බැසගෙන තියෙන්නේ. එහෙමත් නැත්නම් අනාගතයේ සිදුවෙන දෙයක් ගැන හිත බැසගෙන තියෙන්නේ. එහෙමත් නැත්නම් වර්තමානයේ මේ ඉස්සරහා තමන්ට පේන දේ ගැන, අරමුණු ගැන හිත බැසගෙනයි තියෙන්නේ. මේ තුළ නිතරම අපේ සිහිවන්නේ මේ ක්‍රියාකාරීත්වය අවිද්‍යාව පාදක කරගෙන නැත්නම් මෝහයෙන් යුක්තවයි වෙන්නේ. අන්නේ අවිද්‍යාවෙන් සිදුවන මේ ක්‍රියාවලියෙහි අවිද්‍යාව දුරු කළා විද්‍යාවෙන් නොනින් බලන එකයි බුදුදහමේ සඳහන් ධර්ම මාර්ගවලදී සිදුවන්නේ. ඉතින් ඒක බැලීමත් සමගම වෙන ප්‍රධානතම දේ තමයි දුක්ඛ සත්‍ය නැත්නම් දුක්ඛ ආර්ය සත්‍ය ප්‍රකට වෙනවා. දුක්ඛ ආර්ය සත්‍ය ප්‍රකට වීමේ ලක්ෂණය තමයි බාහිර රූපයේ දැන් ස්වභාවය තේරුම් ගත්තට පස්සේ අපේ බාහිර තුල හිත බැස ගන්න හැ ඒත් එක්කම වෙන සිද්ධාන්තය අපට පේන ගන්නවා. මනස පැත්තෙන් හො බලන්න පෙළඹෙනවා. මනස පැත්තෙන් බැලුවා කියලා හිත නිත්‍යයි කියලා හිත ආත්මයි කියලා තැනකට එන්නේ නැහැ. ඒ සිතේ ස්වභාවයත්, ඒ සිත කියන්නේ අනිත්‍ය දෙයක්. පරිසංකාදේ මත, හේතුඵල ධම මත, හේතු ඇති විට හටගෙන පෙරණ තිබේ. හේතු නිරුද්ධ වීමෙන් නිරුදන ස්වභාවයක් කියන එක නුවණින් දකිනවා. ඒ නුවණින් දැකීමත් එක්කම ඇතැමිට කෙනෙකුට හිතෙන්න පුළුවන් මම මේ පැත්තේ නම් බලනවා මේ පැත්තේ ස්කන්ධ පංචකය තියෙයි කියලා. එහෙමත් හිතෙන්න පුළුවන්. පින්නතුනි ගැඹුරට යනකොට මෙන්න මේ අභ්‍යන්තර බාහිර නැත්නම් මගේ පිට කියන මෙන්න මේ සීමා සම්බේධයක් නැති වෙනවා. මේ සිහි කිරීමම තමයි ජීවිතය කියලා කියන්නේ. ඒ සිහි කිරීමත් එක්කම ඇති වෙන ස්කන්ධ පංචකයම තමයි සමස්ත ජීවිතය කියලා කියන්නේ. ඒයින් හැර ස්කන්ධ පංචකය මේ පැත්තේ තියෙනවා මම මේ පැත්තේ නම් හිතනවා කියන එකක් නෙවෙයි. අපේ කණ්ණාඩිය ඉදිරියට යාමම තමයි එතන රූප නිර්මාණය වීම කියලා දෙයක් තියෙන්නේ. මම මේ පැත්තේ ඉන්නවා රූපය අර පැත්තේ තියෙනවා කතාවක් නෙවෙයි. මම කණ්ණාඩිය ඉස්සරහා සිටීමම තමයි ඒ අවස්ථාවේ තමන්ගේ ප්‍රතිරූපේ නිර්මාණය වෙන්න හේතුව. ඉතින් තමන්ගේ ශරීරය විතරක් නෙවෙයි මේ අවස්ථාවේ තවත් හේතු ගානක් එකතුවා. මේ අවස්ථාවේ ආලෝකය තියෙන්න ඕන. දර්පණේ හරියට පේන්න ඕන. මේ පැත්තේ විඥාණයෙන් තමන් ඒක දකින්නට ඕන. මේ සියලුම නිර්මාණය වෙච්ච තැනදී තමයි අපට ජීවිතයේ අත්දැකීමක් ලැබෙන්නේ. ඇහැට රූපයක් පෙනුණා කියලා විතරක් ඒ අවස්ථාවේ ඇස පහළ වුණා කියලා අපි කියන්නේ නැහැ. දැන් මේ අපේ ඇහැට පේන හේ කාචයයි මෙතන කණ්ණාඩියක් ඉස්සරහට තිබ්බහම දැන් ඔබ පේන එකයි දෙකම සමානයි. එතකොට මේ කණ්ණාඩිය මෙහෙම තිබ්බොත් ඔබ ඉස්සරහදී මේ රූප ටික ඔක්කොම පේනවා කණ්ණාඩියට. මගේ ඇහැටත් මේ ටික ඔක්කොම පේනවා. හැබැයි චක්කු විඥානය පහළුණා වෙන්නේ ඡායාව ලැබුණට විතරක් නෙවෙයි. ඒකත් එක්කම මම කෙනෙක් ફોકસ කරන්නත් ඕන. දැන් මෙතන කණ්ණාඩියට ඔබේ 30ක් 40ක් කියනහම ඔක්කොම පේනවා. මගේ හැටත් ඔක්කොම පේනවා. හැබැයි පේනුණට චක්කු විඥානේ බිඳුණට චක්කු විඥානයක් පහළුණා වෙන්නේ ඒකට අදාළ පුද්ගලයා ફોકસ කළා ඒකට බැලුවොත් විතරයි. එහෙම නැතු අනිත්‍ය ඔක්කොම තිබුණ කියලා මෙතෙන්ට එන්නේ නැහැ. ඒ නිසානේ දැන් සමහර විට දැන් මෙතන ඇවිල්ලා කෙනෙක් යම් සිලයක් තියලා යනවා. ඔබ ඉස්සරහට ඇමිට තේ එකක් තියලා යනවා. ඒ වෙලාවේ ඔබගේ ඡායාවට වැටුනේ ඒක. නමුත් ඔබ මෙම ඇස දල්වා බැලුවේ නැහැ. ඇස දල්වා බැලුවොත් තමයි විඥානයත් එක පහළට ක්‍රියාකාරීත්වය වෙන්නේ. එතකොට මෙන්න මේ වගේ අත්දැකීමක් තමයි පින්නතුනි අපේ ජීවිතේට අපට ලැබෙන්නේ. ඇත්තෙන්ම බුදුරජාණන් වහන්සේගේ දර්ශනය අපි තේරුම් ගැනීම කියලා කියන්නේ වෙන පිටස්තර කෙනෙකුගේ කතාවක් නෙවෙයි. අපේ ජීවිතයේම කතාව ඉරනම දෛවය තමයි මේ කියන්නේ. ඉතින් ඒක තේරුම් ගන්න පින්නතුනි අපට අවිද්‍යා සහිතව ජීවිතයේ සිදුවන ස්වභාවයන් තේරුම් ගන්නවත් එක්කම දුක ප්‍රකට වෙනවා. දුක ප්‍රකට වෙනවා කියන්නේ මොකද්ද? ඇසෙන් දකින රූපයේදී ඒ දකින රූපයේ සත්පුද්ගල සංඥාවෙන් දෙයක් කියලා හිත බැසගත්තොත් ඒත් එක්කම වෙන දුක් ටික එනවා කියලා තමන් දකිනවා. ඔබේ දරුවා කියන ඒ තේන දේ සතර මහා බෝධ රූපයෙන් නිර්මාණය වෙච්ච ඒ දේ ඔබේ දරුවා කියලා සංඥාවෙන් බලන තාක්කල් ඒ දරුවාගේ දේවල්දී ඔබට සතුට වෙන්න පුළුවන්. හැබැයි සතුට විතරක් නෙවෙයි එන්නේ. ඒත් එන අනිත් ඔක්කොම දුක් ටිකක් තමයි ලැබෙනවා. ඒ නිසා තමයි ධර්මයේ සඳහන් කරන්නේ මේකේ ජීවිතයේ ස්වභාවය සැපේ ටිකයි අල්ප ආස්වාදයි බහු ආදීනොයි. ඒ නිසා මේකේ එකතු වීමේදී හට ගැනීමක් තියෙනවා, ඒකේ නිරුද්ධ වීමක් තියෙනවා, ඒකේ ආස්වාදයක්වත් තියෙනවා. බුදුදහමේ ආස්වාදයක් නැහැ කියලා කියන්නේ. නමුත් ඒ ආස්වාදයේ ටිකයි අල්ප ආස්වාදයි බහු ආදීනොයි. වා ආදීනව තියෙනවා. ඒත් එක මහා බරක් අපි මේ දරාගෙන ඉන්නේ. ඒකට කියනවා බාරහාර කියලා. අන්න ඒ බර බිමින් තියන තමයි මේ ධර්මයේ තියෙන එකට කියනවා බාර නික්කේපන කියලා. බර බිමින් තබන්නේ කියලා. වර්ධවා තේරුම් ගන්න එපා. බර බිමින් තියන්නේ කියන්නේ දරුවෝ දාලා පන්සලට එන එක නෙවෙයි. දරුවෝ දාලා කැලේට යන එකත් නෙවෙයි. ඒ දරුවෝ ටිකක් පෝෂණය කරන ගමන්ම මෙන්න මේ අවිද්‍යාව බහා තබන එකයි බාර නික්කේපන කියලා කියන්නේ. බර බිම තැබීම කියලා කියන්නේ. අන්න ඒකෙන් තමයි පිනොතුනි මහා සැනසීමක් අපට ලැබෙන්නේ. ඔබ දන්නවා අහලති බන්දුල මල්ලිකාව ගැන. බන්දුල මල්ලිකාව හුඟක් පින්වත් කෙනෙක්. ශ්‍රද්ධාවන්ත කෙනෙක්. වාක නුවණැති කෙනෙක්. බන්දුල සේනාධිපතිය මල්ලිකාවගේ ස්වාමි පුරුෂයාත් ඒ වගේම දක්ෂ කෙනෙක්. පිනොතුනි ඒ බන්දුල මල්ලිකාවට වෙච්ච ඉරණම ඔබ දන්නවනේ. ඇගේ දරුවෝ ටික දරුවෝ 32 දෙනෙක් හිටියා කියලා සඳහන් කරනවා. ඒ දරුවෝ 32 දෙනා තමන්ගේ ස්වාමියාට කියන 33 දෙනාම යුදු බිමේදී මරණයටපත් වුණා කියන සිද්ධිය ඇයට ආන ලැබුණා. ඔබට ඔබේ ජීවිතේ එහෙම දෙයක් ආන ලැබුණොත් ඔබේ දරුවෝ ටික ඔක්කොම මේ මොහොතේ නැති වෙලා ඔබගේ ඥාතීන් ටික ඔක්කොම ඔබ ගෙදර යනකොට ජීවිතෙන් සමුගෙන කියා කියලා ආන ලැබුණොත් ඔබේ හිතට අත්වන ස්වභාවය මොකද්ද? ඔබට හිතෙනවා ඊට කලින් මම මෙහෙදි මැරුණා හොඳයි කියලා නේ? ඒ තරම් සංවේගයක් ඔබට හට ගන්න තියෙනවා. නමුත් වෙනතුනේ ඒ වගේ ඉරණමකදී ඒ බන්දුල මල්ලිකාව මේ ධර්මයේ තුලින් ශක්තිමත් සිතකින් යාස්තාවට මුහුණ දුන්නා. වෙනතුනේ මේ වගේ දහමක් මේ බුදුහාඳුරණ ආවරණය කළේ. ඒ වගේම කිසාගෝතමී අය මේ වගේ බොහෝ දෙනෙක් තමන්ගේ දරුවන්ගේ වියෝ වලින් ඥාති වියෝ වලින් දුක් විඳය. ඒ අය විතරක් නෙවෙයි පිනොතුනි. ඒ අය තමයි ජීවිත වලින් කියන්නේ අපේ තනාක දිරනම තමයි. ඔබ හිතනවාද ඔබට ඒ දේ වෙන්නේ නැහැ කියලා? ඔබට පිනොතුනි කවදා හරි ඒ දේ වෙනවා. ඔබ කැමති හැම දෙයක්ම ඔබේ ඇස් ඉදිරි පිටදී තියාගෙන ඔබට ඇස් දෙක පියාගන්න වෙනවා අන්තිමට. ඒ ඇස් දෙක පියාගන්න මොහොතේ ඒ ඥාතීන් විතරක් නෙවෙයි ඔබේ මේ ශරීරයත් මොහොතකින් ඔබට අහිමි වෙනවා. ඉතින් එවැනි ජීවිත ඉරණමක් ඉදිරියේ තියාගෙන තමයි අපි මේ ආහාර පාන ටික ගන්නෙ. ආහාර පාන ගන්නේ කොමක් සඳහාද? ආහාර පාන අදගන්නේ ඒ අනාගත සිද්ධියට අඳන්න කඳුර ටික එකතු කරන්නේ මේ ගන්නෙ වෙන දෙයකට නෙවෙයි. පින්නතුනි අන්නේ කඳුර ටිකෙන් ඇසෙන් පිසදාන තමයි ධම්මෝසද සමන්නත්තේ සම්පියවද බික්කෝ කිව්ව ආකාරයට බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ නැමැති ධර්ම ඖෂධය අපට තියෙනවා. ඒ සියල්ලක්ම තමන් ඉදිරිපිට වෙනස් වෙද්දී බාහිර රූපය තුළ හිත බැස නොගන්නා ලෙස අභ්‍යන්තර ප්‍රඥාවෙන් ඉහළම දර්ශනය කියන පුළඟෙදී මනසක් හදන්නයි පින්නතුනි. බුදුරජාණන් වහන්සේගේ මෘත් ත්‍රිපිටක සද්ධර්මයේම 84,000 ධර්මස්කන්ධයම ඉලක්ක කරගෙන තියෙනවා. අපට අපේ ජීවිත කාලය තුළ පින්නතුනි මේ ධර්මයේ ප්‍රයෝජන ගන්න ලැබුණොත් අපි තමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්තම අය. අනිත් පැත්තකුත් තියෙනවා. මේ ධර්මයෙන් අපි නිසි ප්‍රයෝජන නොගත්තොත් මේ ලෝකේ ඉන්න අවාසනාවන්තම අයත් අපි වෙනවා. ඇයි ඒ? මෙවැනි ධර්මයක් අහන්නට පුළුවන් පරිසරයක ඉපදුණා අපි. ඒකට අදාළ භාෂාවක් ඉගෙන ගන්න පුළුවන් ඉදී මව්වස ඉගෙන ගන්න පුළුවන් ඉදී පරිසරයක ඉපදුණා. අනිත් පැත්තෙන් මව්වස ඉපදුණ රටෙන් ඉඳලා වෙනත් තැනකට ඔබව රැගෙන ආව කරණ විසින් මේ ධර්මය පිළිපදින්න පුළුවන් සියලුම පහසුකම් තියෙන වටා පිටාව තියෙන නිදහස තියෙන මදුරු විසුමත් ඔබට හානියක් නොවන විදිය පරිසරයකට කරණ විසින්ම ඔබව රැගෙන ආව. ඉතින් ඒ පරිසරයෙන් අපි ප්‍රයෝජන නොගත්තොත් ඒ සද්ධර්මයෙන් ඒ භාෂා ඥාණයෙන් අපි ප්‍රයෝජන නොගත්තොත් වෙනතුනි මේ ලෝකේ ඉන්න අවාසනාවන්තමය අප බවටපත් වෙනවා. අනිත් අයට සමාවක් තියෙනවා. මොකද ඒ අයට උපසීම මේ වාසිය ලැබුණේ නැහැ. කල්‍යාණ මිතුර ලැබුණේ නැහැ. ශ්‍රද්ධාවන්ත පින්වත් අමල සාසල ලැබුණේ නැහැ. ඔබට ඒ සියල්ලක්ම ලැබුණා. ඒ සියල්ලක්ම ලැබුණ අවස්ථාවේ වෙනතුනි උපරිම අප මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්නට ඕන. ඒ ධර්ම තුල හැසිරීම අනිසංස විදියට වෙනතුනි ආධ්‍යාත්මික ජීවිතයේ දෙත් දම වේදනීය වශයෙන් අකාලික වශයෙන් මේ ධර්මයේ ප්‍රයෝජන ලැබෙන විතරක් නෙවෙයි ලෞකික ජීවිතයේ ඔබ ලබන අධ්‍යාපනය සමාජ ජීවිතය පුරුෂීය ජීවිතය නිවසේ ගෘහස්ථ ජීවිතය දරුවන්ගේ අනාගතය මේ හැම දෙයක්ම පින්නතුනේ මේ ඉහෙළම කුසල ආනිසංස විදියට ඔබට සාර්ථක කරලා දෙනවා. මේකයි සද්ධර්මයේ තියෙන අසිරිය. ආධ්‍යාත්මික ඉලක්ක වෙත විතරක් නෙවෙයි අපි ළඟාවෙම ඉන්නේ. මේක සාමාන්‍ය කුසලයක් නෙවෙයි. මේක ඉතාම ප්‍රබලම කුසලයක අපි මේ ඉන්නේ. මේ කුසලයේ විසීම පින්නතුනේ අනිත් සම්පත් ටිකත් ඔක්කොම දේලා අපි බලාපොරොත්තු වෙනටත් වඩා කලින් අපි ආර්ථික ඉලක්කයකට යන්න හිතේනම් ඔබ හැමෙම අවුරුදු 50 70 මෙන්න මේ ඉලක්ක ටික සපුරගන්න කියලා හිතේනම් ඇතැම් වෙලෙ මේ සද්ධාන මේ පිළිපැතීම නිසාම ඇතැම් වෙලෙට අවුරුදු ගානකට කලින් මේ ආර්ථික ඉලක්කත් ඔබට සම්පූර්ණ කරගන්න අවස්ථාව ලැබෙනවා. දරුවන්ගේ සාර්ථකත්වය ඇතැමිට දරුවන්ට යන අපලෝපතර ලෙඩතු තමගේ ළඟම ඥාතීන්ට කරදර ඇවිල්ලා කර්ම විපාක දෙන්න තියෙන අවස්ථා ඒ බොහොමයක්මත් වැළකෙනවා ඔබේ මේ පිනේ ශක්තිමත් බව නිසා. ඇතැමිට ඔබ ලෙඩ නොවුනත් ඔබ ඉතාම ආදරය කරන කෙනෙක් ලෙඩ වුණොත් ඇතැමිට ඔබට හිතෙනවා අනේ ඒ කෙනා ලෙඩ වුණාට වඩා හොඳයි මං ලෙඩ වුණා නම් ඊට වඩා හොඳයි කියලානේ. එහෙමත් හිතෙනවනේ ඔබට. පින්නොතින අන්නේ වගේ තැන්වලදී ඔබට බාහිර පරිසරයෙන් හිත වේදනා දුක් පීඩා එන තියෙන දේවලුත් මේ කර්ම ආනිසංස විදියටම බොහෝ බෙහෙවින්ම වැළකෙනවා. මේක ලක්ෂණයක්. ඉතින් මේ වා ආනිසංස අපිට ලබා ගන්න පුළුවන් වාතාවරණයක තමයි පින්නොතින අපි මේ ජීවත් වෙන්නේ. ඉතින් තවදුරටත් අපි පින්නොතින ඔබට ගිලම්පස්සේ කොහොම වළඳන්න පුළුවන් සිහියෙන් බුදුදහමේ තවත් සඳහන් වෙන කාරණයක් තමයි පිනතුනේ සමසතරිස් කර්මස්ථානවල ආහාරයේ පටික්කුල සංඥාව කියන එක. අපි තාම රසවත් ආහාර පාන බාහිරින් ගන්නවා. අපි දෙවට ලං කරනකම් ඒවා හුඟා පිරිසිදුයි පිනතුනේ. ඒවා හුඟා ලස්සනයි. දැන් ඔබ බොන තේ එක ඔබගේ ශරීරයේ ඕන තැනකින් අල්ලන්න පුළුවන්නේ දිවෙන් ස්පර්ශ කරන්න පුළුවන් නම් ශරීරයේ ඕන තැනකින් උනත් ස්පර්ශ කරන්න අපි කැමති එක. හැබැයි ඒ ගන්නම වතුර විඳම පින්නතුනි අපේ ශරීරයෙන් පිටවන ස්වභාවය වෙන විට ස්වභාවය මොකද්ද? අපි ඇතැම් වෙලාවට අතින් ස්පර්ශ කරන්න තියා එහෙම බලන්නවත් කැමති නැහනේ. පින්නතුනි මෙන්න මේකයි අපි ගන්න මේ ආහාරයේ ස්වභාවය. මෙන්න මේක නුවණින් සිහි කිරීමට කියනවා ආහාරයේ පටිකෝල සංඥාව කියලා. අපි ගන්න ආහාර පානය වලට සිදුවන මේ ස්වභාවය ගැන සිහිපත් කරනකොට සහ මේ ශරීරය කියන්නේ පින්නතුනි වෙන දෙයක් නෙවෙයි. අපි මේ ජීවිත කාලය තුල නිගත්තු ආහාර පානවල යම් කිසි නිර්මාණයක් ඒකෙම වෙනස් විදිහකට විකාශයක් තමයි මේ ශරීරය කියලා කියන්නේ. අපි බොහෝ වෙලට ආඩම්බරෙන් එහෙම යනවා මගේ රූපය හරිම ලස්සනයි අහවල් කෙනා නම් මන් තරම් ලස්සන නෑ කියලා කාඩම්බර වෙනවනේ. ගෙදරක් ගත්තොතින් පින්නතුන් නිවසේ අතේ කියමු කීප දෙනෙක් හිටියේ කියලා. ඇතැමිට අපේ අම්මා තාත්තා එකම භාජනවල තමයි කාඩක් කැමිවෙන්නේ. නමුත් ඒ එකම කෑම අරගෙන අපේ විඥානයේ ස්වභාවය අනුව එක එක විදිහට මේක නිර්මාණය වුණා. ඇතැමිට අපි කුඩා කාලේම අපේ ගෙදර බලපටියෙක් හිටියේ නම් ඒ බලපටියක් තමයි අපි කනම දේවල්ම තමයි. වෙන දෙයක් නෙවෙයි. ඒ කතාවේ කර්ම බීජ අනුව ඒ පාද හතරක සතෙක් නිර්මාණය කළ දුන්නා. අපේ කර්ම බීජ අනුව මේ ආහාරය වෙනස් විදිහකට නිර්මාණය කළ දුන්නා. නමුත් ඇති පදනම ආහාරය සතර මහා භූත රූපයෙන් නිර්මාණය වෙච්ච කබලින්කාර ආහාරයෙන් නිර්මාණය වෙච්ච මේ ආහාරයෙන් තමයි මේ අපේ ශරීරයේ පෝෂණය වුනේ. ඒ ශරීරයට මෙන්න මේ ආහාරය දානකොට වෙන ස්වභාවයෙන් නෝනින් සීකනකොට එකාතකින් තමන්ට තියෙන ජීවිත මදය ආරෝග්‍ය මදය මේ ආදී තමන්ට තමන්ගේ ජීවිතය ගැන වර්ධවා තේරුම් ගන්න ස්වභාවයෙන් ටිකෙන් ටික අඩු වෙනවා. ඒ විතරක් නෙවෙයි ආහාරයට තියෙන දැඩි ඇල්ම අඩු වෙනවා අපේ. මේ ආහාරය ගන්නේ තමන්ගේ ශරීරය ලස්සන කරන්න නෙවෙයි, මේක ජීවිත පැවැත්ම සඳහා ආධ්‍යාත්මික දියුණුවේ දියුණුව සඳහා කරන දෙයක් විතරයි මේ ආහාරය ගැනීම. එයින් එහාට අපි දෙයක් බලාපොරොත්තු වෙන්නේ පින්නතුනි බලන්න අපි ආහාරයක් ගන්නකොට ආහාරය අපි රසයේ බලනවනේ. ඇතැමිට ආහාරයේ පාටක් බලනවා. ආහාරයේ රසණය හෝ සීතල ස්වභාවයක් බලනවනේ. මොනවද බලන්නේ අපි? වර්ණය බලනවා, රසය බලනවා, ඊළඟට රසණය සීතල ආදියත් බලනවනේ. මේ එකක්වත් පින්නොතනේ ආහාරයේ පෝෂණයට අදාළද? පෝෂණයට අදාළ නැහැ පින්නොතනේ. පෝෂණයට අදාළ දේ හැර අපි අනිත් ඔක්කොම බලනවා. පින්නොතනේ මෙන්න මේ ගැන අපි නොනින් හිතනවා. ඉතින් ඒ හිතීමත් එක්කම පින්නොතනේ ආහාරයේ පුළුවන් තරම් දැහැමි දෙයක් වෙනත් කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොවන විදිහට ආහාරය සම්පාදනය කරගන්න අපි දැහැමි ලෙසම යහරෙ ගන්නවා. විශේෂණ පින්නතුන් අපේ කරුණා මෛත්‍රිය ආදී ගුණධම මෙන්නෙම දිනු වෙනවා. ඒ ආහාරය වඩාත්ම පිරිසිදු ලෙස අපි ගන්නත් වෙනවා මේ ධම්මගිය අපි ඉන්නකොට. අනිත් කාරණේ තමයි පින්නතුනි මේ ආහාරයේ පටිකුල සංඥාවම සිත එකඟ කරන සමත කමඨහනක් බවට පත් වෙනවා. ආහාරයේ ස්වභාවය මේ ගන්න පිරිසිදු ප්‍රසන්න ඕ ආහාරයේ මොහොතකින් වෙනස් වෙලා මේක එක පැත්තකින් ශරීරයේ වඤ්ඤා බවට නිර්මාණය වෙන හැටි, අනෙක් පැත්තෙන් මේක අපවිත්‍ර විදියට ශරීරයේ මල මුත්‍ර විදියට පිට වෙන ආකාරයක් අපි නෝනින් දකිනවා. මෙන්න මේ පිරිසිදුව ගන්න ආහාරයට වෙන මේ වෙනස් වීම නෝනින් දැකීමල කියනවා ආහාරයේ පටිකුල සංඥා කියලා. පින්නතුනි ඔබත් ඒකත් බොන්න. ඒ වන ගමම් අපි ටික වේලාවක් ආහාරයේ පටිකුල සංඥාව අපි සිහි කරනවා. පින්නතුනි මේ සිහි කිරීම අපි මේ අවස්ථාවේදී අපි ප්‍රායෝගිකව කළා. අපි මේක වඩාත්ම ප්‍රායෝගිකව වෙන්න ඕන ඇත්තටම මේ දේ කරන වෙලාවේදී. අපි මේ අවස්ථාවේදී ඇස් දෙක පියාගෙන ශරීරයේ දෙතිස් කුණ පියාපට වඩන්න පුළුවන්. හැබැයි අපි රෙස්ට්රූම් එකට ගියාට පස්සේ අහක බලාගෙන නම් අර කොමන්ඩ් එකේ බටන් එක අපි ප්‍රෙස් කරන්නේ පින්නොදිනේ අපි ඇත්තටම ප්‍රායෝගික වෙලා නැහැ. අපිට ඒ අසුභ සංඥා වඩන හොඳම වෙලාව තමයි උදෑසන ඔබ රෙස්ට්රූම් එකට යන වෙලාව. ඔබේ ශරීරයෙන් පිට වෙන තමන් අකමැති දේවල් ගැන බලන උදේට පිට කරන දේවල් ටික. ඇහෙන් පිට කරන දේවල්, නාහෙන් පිට කරන දේවල්, කටින් පිට කරන දේවල් මේ ශරීරයේ දොරටු ගානකින් උදෑසන පිටතල නේද ඔබ එළියට එන්නේ කියන එක නුවණින් බලන්න. ඒ බැරිම පින්නතුනේ ශරීරය ගැන පිළිකුලක් ඇති කරගන්නම නෙවෙයි ඇත්තේ මා දාපි කියන විදිහේ පිළිකුලක් නෙවෙයි ශරීරය යථාර්ථය අවබෝධ කරගන්න මේක තියෙන්නේ. ඒක තේරුම් ගත්ත කෙනා ඇතැමිට ඔබට හිතේ ඒ කෙනාගේ ජීවිතය අසාර්ථක වෙයි කියලා නේද? පින්නතුනේ දැන් අපි සුබයි කියලා හිතාගෙන ඉන්න අපි අපේ ළඟම ඉන්න කෙනෙකුගේ ශරීරයෙන් දෙයක් පිට වුණොත් මොකද වෙන්නේ? අපි හුඟක් ඈත් වෙනවනේ. වමනේ ගියොත් කෙනෙකුට ඈත් වෙනවා කියලා දැම්මිට. පින්නතුනි ඇත්තටම මේ අසුබේ මෙනෙහි කරපු කෙනා, පටිකුල සංඥා වඩපු කෙනා, එයාගේ ජීවිතය සාමාන්‍ය කෙනෙකුට වඩා සාර්ථකයි. තමන්ගේ දරුවෙක්ගේ, අසරණ කෙනෙක්ගේ ඒ වගේ දෙයකට වෙලාවේදී තමන්ගේ දෑතේම හරි යා පිරිසිදු කරන්න පෙළඹෙනවා මේ විදියට සිහි නෝන දිනු කරපු කෙනා. බොහෝ විට අපි අසුරු කරන ඥාති මිත්‍රාදෙන් එක සම්බන්ධය තියෙන්නේ ධර්මයේ දන්නේ නැති අය මේ බාහිර ශරීරයත් එක්ක. ශරීරයේ තියෙන ලස්සනත් එක තමයි බොහෝ විට ආදරය කරුණා වාදීවල අපේ තියෙන්නේ. ශරීරය වෙනස් වෙද්දී අර මුලින් තිබිට හිතවත්කම් වා අඩු වෙනවනේ. මුලදී ඇතැම්මිට ලුණු මිරිසයි බත් විතරයි කාලෙම කියලා හිටපු අය ඇතැම්මිට පස්සේ කාලේ රූපේ වෙනස් වෙනකොට රඟහස් වාක් වෙනස් වෙලා යනවා. පින්නතුනේ ඇත්තටම අපේ කෙනෙක් එක බැඳෙන්නේ ධර්මයේ දන්න කෙනා යාගේ ගතිගුණත් එක්ක. ඒතකොට රූපේ වෙනස් වුණත් ඒගොල්ලන් වෙන්නේ නැහැ. ලෙඩ දුකක් හැදුනට පස්සේ කලෙන් තිමරටත් වඩා හිටියටත් වඩා ඇතැම්මිට ඊට සමීප වෙනවා. යැකන්න පිහිට වෙනවා ධර්මය දන්න කෙනාගේ ලක්ෂණයක. ඉතින් අපිත් පින්නතුනේ මේ හැම දෙයකම කරන එකේ ලක්ෂණය තමයි හිතන්න එපා අපේ සාමාන්‍ය එදිනෙදා ජීවිතයෙන් අපි මගහැර යන එක. සාමාන්‍ය ජීවිතයට සමුදෙන කාරණයක් කියලා හිතන්න එපා. අපි මේ ධර්මයේ වැඩිම පින්නතුනේ සාමාන්‍ය කෙනෙක් ජීවිතයට මොන දෙනට වඩා ඉතාම සාර්ථකව දෛනික ගෘහස්ත ජීවිතයේ අපේ කටයුතු සඵල කරන ප්‍රායෝගික දහමක් අපි මේ පිළිපදින්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර ස්වාමීන් වහන්සේලා පින්නපාතේ වඩිනකොට ඒ පින්නපාතේ බෙදපු සමහර දුප්පත් මිනිස්සු ලාදුරු රෝගීන්. ලාදුරු කියන්නේ මේ ඇඟිලි පුළු ගැළවෙලා වැටෙනවා. සමහර අය දානි බෙදද්දී ඒ කෑමත් එක්කම පාත්‍රයට වැටෙන ඇඟිලි පුළු අර ස්වාමීන් වහන්සේලා කරන්නේ ඒ ටික අතින් අයින් කරලා අනිත් දාන ටික වළඳනවා. පින්නතුනේ අපට පුළුවන් මෙහෙම දෙයක් කරන්න කවදා? ඇඟිල්ලක් කැටෙන්න ඕනේ නැහැ. කෙස් ගහක් තිබුණත් ඇතැමිට කෙනෙක්ගෙන ඇතැමිට අපේම කෙස් ගහක් තිබුණත් නියපොතු කැල්ලක් තිබුණත් අපට එපා වෙනවා ඒ කැම ටික. පින්නතුනේ මේ දහම වඩන කෙනා කොච්චර බලන ප්‍රායෝගික ජීවිතය කියලා. මේක තමයි ජීවිතයේ ස්වභාවය. ඉතින් අපට මේ වඩන හැම දෙයක්ම පින්නතුනේ අපි මේ ධර්මශාලාවෙහි භාවනා කරන ස්ථානයේ වඩන දේවල් අපි එදිනදා ජීවිතයට පෙරමුරුවක් වශයෙන් තමයි මේ දේවල් කරන්නේ. මේ දේ වඩලා ගිහිල්ලා අර දේවල් දගෙන කොට අහක බලාගෙන යනවා නම් ඇත්තටම අපි භාවනා කරන්නේ නැහැ පිටතින්. ඒ වගේ අපවිත්‍ර දෙයක් දැකපු වෙලාවේ තමයි හොඳට ඇස් දෙක දල්වාගෙන බලන්න ඕන. ස්වාමීන් වහන්සේලා සුසාන භූමිවල නව ජීවිතයකට වැඩුවේ නැහැ. සුසාන භූමියටම ගිහිල්ලා ඒ වගේ ස්වභාවයක් හොඳට බැලුවා. ඒ බලන දේම තමයි රාගයක් ඇති වෙන අවස්ථාවේදී රූපෙට කියලා බලන්නේ. මාමේ ඇති කරගන්න රාගය මේ වගේ ස්වභාවික දෙයක් නේද කියලා ඒක ඇප්ලයි කරන වෙලාව. ධර්මය අහන වෙලාව. ධර්මය වඩන වෙලාව පින්නතුනේ හරියට සඳහන් වෙනවා යුද්ධයකට ආයුධ මොහත් කිරීම වගේ කියලා. යුද්ධයකට ආයුධ මොහත් කරන වගේ වැඩක් කියලා. යුද්ධය කියලා කියන්නේ මොකද්ද? එහෙනම් යුද්ධය කියලා කියන්නේ මොකද්ද? යුද්ධය කියන්නේ අපි අකමැති රූපයන් දකින වෙලාව, අපි අකමැති ශබ්දයන් අහන වෙලාව, රාගී කරමුණක් ඇහැට පේන වෙලාව, දේශය ඇති වෙන දෙයක් කනට ඇහෙන වෙලාව. පින්නොතනි මෙන්න යුද පිටිය. අපේ ජීවිතයේ ස්වභාවය මොකද්ද? අපි හොඳට කඩු මොහත් කරන පන්සල් ලැබිලා භාවනා කරලා සිල් අරගෙන හොඳට මොහත් කරලා ගෙදර අරන් ගිහලා හොඳට කබඩේ ගඳන ලොක් කළම තියෙන පාටක් ගන්න බැරි වෙනවා. පින්නතුනේ දවසට ඇතැමිට ඉවසන්න වෙන විනාඩි 5ක් විතර. ඒ වෙලේ අපි අර ආයුධ පාවිච්චි කරන්නේ නැහැ. හුඟක් වෙලා ඉවසන්නේ නැහැ පින්නතුනේ අපට දවසට. විනාඩි ගානක් ඉවසන්න තියෙනවා. ඒ ඉවසන්න තමයි මේ ඔක්කොම ධර්මයේ ටික අපි ප්‍රැක්ටිස් කරන්නේ. ඔබ වාහනේ ඩ්‍රයිව් කරගෙන යද්දී ඔබේ ඉස්සරහට ශ්‍රේණිකව වෙනත් කෙනෙක් වාහනයක් ඇතුළු කරන වෙලාව තමයි ධර්මයේ ප්‍රගුණ කරන්න තියෙන වෙලාව. අපි ඒ වෙලාවේ ප්‍රයෝජන ගන්න නැහැ කියන දේ ගන්න ඉක්මනට. ඉතින් පින්නතුනි අර අච්චර වඩපු දහමේ මෙච්චර මෛත්‍රිය වඩලා ගිහිල්ලා අර අවශ්‍යම තැනදී අපි ආයුධය පාවිච්චි කළේ නැහැ. ඒ ඔබේ ලේන් එකට දාපු කෙනා වැඩි වෙලාවක් ඉන්නේ නැහැ පින්නතුනි. හැපැත්තේ ලේන් එකට දානවා දෙන්නෙක්ම දානවා බය වෙන්න එපා. ඒ දාපු කෙනා ඉස්සරහින් එකේ නැහැ දෙන්නම අනිත් ලේන් එකට මාරු කරන්න බලාගෙන ඉන්නේ. ඒ එක්සිට් වෙන දෙන්නෙක් ඉන්නේ බය වෙන්න එපා. පින්නතුනි අපට ඇත්තෙන්ම මේ විදිහට හිතන්න පුළුවන් නම් එක පැත්තකින් මෛත්‍රී සාගතව එක් පැත්තකින් බුද්ධිමත්ව අනිත් පැත්තෙන් අපේ හිතට රැකවරණයක් වෙන විදිහට මේක තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ පින්නතුනි. තමන්ට කෙලෙස් ඇති නොවන විදිහට තමන්ට චිත්ත වේඩා ඇති නොවන විදිහට තමන්ගේ සිත ආරක්ෂා කිරීම තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. ඉතින් මේ අපි වඩන හැම දහමකම ප්‍රතිඵල ගන්න හැම අවස්ථාවකම කරගන්නට ඕන අපි. දුප්පත් කෙනෙක් දැක්කාම සුළුෙන් හරි දෙයක් දෙන්න. මාරු පාසි ටිකක් කොළ ටිකක් නිතර වාහනේ තියාගෙන ඉන්න. අපි ඇතැමිට සමහර විට ලොකු ගණන් වලින් දෙනවනේ. පොඩි කෙනෙක් දැක්කාම අපි සලකන්නේ ඇතැමිට. පොඩි කෙනාට ඩොලර් එකක් දුන්නත් පිනුතුනේ හරිය වටිනවා සමහරලාට. ඉතින් අපිට හැම අවස්ථාවකම ධර්මයේ ප්‍රගුණ කරන්න තියෙන අවස්ථාව. ඉතින් මේ අපේ ධර්මයේ ඇසීමෙන් මේ ශාලාවක බොහොම විවේක පරිසරයක සාන්ත පරිසරයක ඉඳගෙන වඩන ධර්මයෙන් ප්‍රයෝජන ගන්න වෙලාවෙදි පින්නතුනි ඒක අතහැර ගන්න එපා. ඒක ඉතාම වැදගත් අවස්ථාවයක. ඔබේ ගෙදර ප්‍රශ්න ඔක්කොම නැති කරලා වෙන තැනකට ගිහිල්ලා භාවනා වඩන්න යන්න එපා. මේ භාවනා වඩපු ටික ගෙදර ගිහිල්ලා ඔබේ ළඟම ඥාතීන්ගේ අසංවරකම් ඒ ගැටළු වලට මුහුණ දෙන්න තමයි මේ ඔක්කොම ටික සකස් වෙන්නේ. ගෙදර අය අනිත් අයට මෙතෙ වැඩිපුර අතුමාන් නැති වෙන්න පුළුවන්. බාගෙන්ට ගිහම දාලා යන්න වෙන්න පුළුවන්. දවසක් දෙකක් කියලා පුළුවන් නම් හදාගන්න බලන්න. බැරි නම් ඔබම හිතන්න අනේ හරියම හොඳයි මේ ටික දාලා ගියපු එක මට හොඳට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් දැන් මෛත්‍රිය. මං වැඩිම ගෙදර බාගෙන හොදන කෙනා බවට මං වෙනවා කියලා මේ පැත්තේ වෙනස් වෙච්ච ගමම පින්නතුනි කොයිතරම් සතුටක්දනේ. අපි බලන විදිය විතරයි වෙනස් වෙන්නේ පින්නතුනි. තමන් හිතන්න තමන්ගේ ස්ථානයේ වැඩිපුරම අතු ගන්න කෙනා බවට තමන්පත් වෙන්න. වැඩිපුරම අනිත් ඇගෙරෙදි සෝදාන උදව් කරන කෙනා බවටපත් වෙන්න. කලින්ම අවදි වෙන කෙනා බවටපත් වෙන්න. ප්‍රමාදම වෙලා නිදින කෙනා බවටපත් වෙන්න. දවසක් ගත වෙනකොට ඔබ ඉන්න නිවස ඔබේම නිවසක් වෙන්න පුළුවන්. කොළියට ඉන්න නිවසක් වෙන්න පුළුවන්. වෙනත් යාළු මිත්‍රාදින්ගේ නිවසක් වෙන්න පුළුවන්. ඒ කොතන හිටියත් ඒ ඔබ ඉන්න එක දවසේදී අනිත් බොහෝ දෙනාට උදව් කරන කෙනෙක් වෙන්න ඔබ. එහෙම වුණොත් තමයි ඇත්තටම ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වුණා වෙන්නේ. බුදුහාඳුරෝ කියලා කියන්නේ ඒ වගේ ගුණාංග පුරපු කෙනෙක්. බුදුනාට පස්සේ නෙවෙයි. ඒ බුදු වීම සඳහා පාරමිතා පුරන කාලේ ඔබ දන්නව මහා කපි ජාතකේ වඳුරෙක් වෙලා ඉන්න අවස්ථාවේදී අරසත්පුරුෂ මිනිස්සයා වලට වැටිච්ච වෙලාවේ වැල් දාලා ඒ මිනිස්සය ගොඩට ගත්තා. ගොඩට ගත්තු මිනිස්සය මොකද කළේ? මේ බෝසත් හඳුරාගේ ඔළුවට ගලකින් ගැහුවා මස් ටිකක් කන්න. පින්නතුනි අරසතා මොකද කළේ? අනේ මේ අසත්පුරුෂ මිනිස්සය කියලා හිතලා ඔළුව අල්ලගෙන ලේ බේරි බේරි ගස්වල අත්තෙන් අත්තට ගිහිල්ලා අතු කඩලා බිමට දාලා මේ අසත්පුරුෂ මිනිස්සයාට ගමට එනකම පාරක් පෙන්නවා. ඒ මිනිස්සෙක් නෙවෙයි පින්නතුනි. ඒ වඳුරේ. වඳුරෙක් වෙච්ච බෝසත්ත්වන් වහන්සේ අරම ක්‍රියා කරා නම් පින්නතුනි මිනිස්යන් වෙච්ච අපි ඒ උත්තමයන්ගේ ශ්‍රාවකයන් වෙච්ච අපි කොයිතරම් මානව දයාව ගුණධම් අපේ ළඟ තියෙනවද? ලෝකේ ඉන්න බොහෝ දෙනා ඔබ තරම් ධර්මය දන්න අය නෙවෙයි. ඒ බොහෝ දෙනාගේ ළඟ ඉති අඩුපාඩු තියුණත් ඔබ ධර්මය දන්න කෙනෙක් හැටියට ඔබ ලෝකයේ පහළ වෙච්ච විශිෂ්ටතම ශාස්ත්‍රවේදයාගෙන් දර්ශන අහන කෙනෙක් විදියට ඔබේ සියලුම ගුණධම් ඒ අසත්පුරුෂ ලෝකයේ හැමේ ඔබ ප්‍රදර්ශනය කරන්න ඕන. ඔබට ඒ වගකීම තියෙනවා. ඒ වගකීමෙන් ඔබට කිසිසේත්ම නිදහස් වෙන්න බෑ. ඒ වගකීමෙන් කියන්නේ ඔබේ මානසික දියුණුවයි කියන්නේ. ඒ ක්‍රියාවෙන් ඔබ කියන්නේ ඔබ කොච්චර මනස නිරෝගී කෙනෙක්ද කියලා. සුසුකම් මත ජීවාම වේලිනේ ස්වාවේරිනෝ. වෛර කරන ලෝකයේ තුල මම අවෛරීව ජීවත් වෙනවා. ලෝභයෙන් දැඩිව දේවල් හඹාගෙන යන දේවල් එකතු කරන ලෝකේ මට ඉතාම අමාරුවෙන් ලැබිච්ච දේවල් මම නිර්ලෝභී වනිත්‍ය වෙනුවෙන් දන් දෙනවා. අවිද්‍යාසහගත ලෝකේ මම ඉතාම නුවණින් ප්‍රඥාවෙන් බැබලින් මම ජීවත් වෙනවා කියලා හොඳ හිතක් හදාගන්න. ඒ හිත හදාගන්න පිණිසුනේ අපි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්නේ. අපි පිණිසුනේ ටික වේලාවක් ආහාරය පටේ කුල සංඥාව වඩමු. ඔබ අද දවල්ට ගත්තු ආහාරය මේ වෙලාවේ ගන්න මේ බීමාදිය මේ සියලුම ආහාර පාන ආදිය තමන්ගේ මොකයට ඇතුළු කිරීම සමගම මොහතකින් පිළිකුල් බවට නිසරු බවට අපිරිසුදු බවට පත් වෙන ආකාරය නුවණින් අපි මොහතක් කල්පනා කරමු. මේකට කියන්නේ ආහාරයේ පටිකුල සංඥාව කියලා. ආහාරයේ පිළිබඳව ආහාර යථා ස්වභාවය වෙන පිළිකුල් ස්වභාවය සිහින් ආනුවණින් සිහිපත් කිරීමයි කරන්නේ. එනිසා ඔබ අනුභව කරපු ආහාරය ඒ ආහාරයේ ටිකෙන් ටික දිවේදී මුඛයේදී හැපීමේ ඉඳන් දිව මිශ්‍ර වෙලා කෙල සමග මිශ්‍ර වෙලා ගලනාලය දිගේ ආමාශය ආදී ස්ථාන වලට ක්‍රමයෙන් ගිහිල්ලා ඒ ආහාරය අසුචි බවට මුත්‍රා බවට පත් වීම දක්වා වෙන ස්වභාවය නුවණින් අපි මොහොතක් මෙනෙහි කරමු. ආගේ මුඛයට ඇතුළු කරන ඇතුළු වන ආහාර පාන ආදී පිළිබඳව ඒ යථා ස්වභාවය ගැන මානෝණින් මෙනෙහි කරන අවස්ථාව ආහාරයේ පටිකෝල සංඥාව වර්ණයෙන් සුවඳින් හැඩයෙන් පිරිසිදුකමෙන් ඉතාම අලංකාර පිරිසිදු ආහාර පාන ආදිය මගේ මුඛයට ඇතුළු වීම පටන් ශරීරයේදී මුඛයේදී කේට ග්‍රන්ථ මිශ්‍ර වීමේ සිට ගලනාලයේ දිගේ ආමාශය කරා යාම සහ මහ බඩවැල් කුඩා බඩවැල් ඔස්සේ ගුද මාර්ගයේ දක්වා යාම දක්වාම ඒ ශරීරයේ ක්‍රමයෙන් වෙනස් වන ආකාරයේ පිළිකුල් සහගත බවට පත්වන ආකාරය මානවණින් දකිනවා. ආහාරයේ පටිකුල සංඥා වඩන මේ අවස්ථාව තුළ හැම මොහොතකම මගේ ශරීරය වෙනස් වුණා. මගේ හිතත් වෙනස් වුණා. හැම මොහොතකම සිත හටගෙන නිරුද්ධ වුණා. සිත සම්පතම ඊට අදාළ රූප වේදනා සඤ්ඤා සංඛාර කියන ස්කන්ධ ධර්ම හටගෙන නිරුද්ධ වුණා. මගේ ජීවිතය කියලා කියන්නේ හැම මොහොතකම හට ගන්න නිරුද්ධ වෙන මේ ස්කන්ධ පංචකය. මගේ සමස්ත ජීවිත අධ්‍යක්ෂණය කියලා කියන්නේ ස්කන්ධ පංචකයේ සමුදේ වැය හට ගැනීම නිරුද්ධ වීම. ජීවිතයේ මේ ස්වභාවය ආයතම නොනින් සිය කරනවා. මට ඇහෙන ශබ්ද, දැනෙන ස්පර්ශ, හිතරෙන සිතුවිලි මේ හැම අවස්ථාවක්ම කියලා කියන්නේ රූප ආදී ස්කන්ධ පංචකයේ හට ගැනීම හා නිරුද්ධ වීම මිස අන් කිසිවක් නොවන බව මම හොඳින්ම පසක් කරනවා. හැම මොහොතකම මගේ සිත හටගෙන නිරුද්ධ වෙන ආකාරය මා දකිනවා. ස්ථිරව නොපවතින වර්තමානයේ හේතු නිසා හටගෙන එතනම නිරුද්ධ වෙන මේ වේගයෙන් වෙනස් වෙන සිතක් නේද මගේ සමස්ත ජීවිතයම කියන්නේ කියලා මම හොඳට දකිනවා. අතීතේ නිරුද්ධ වෙච්ච අරමුණු තුල හෝ අනාගතය ඇති වෙන දේයන් ගැන මගේ හිත බැසගන්නේ නැහැ. මේ මොහොතේ දකින අහන දේ ගැන මගේ හිත මුල් බැසගන්නේ නැහැ, බාහිරට යන්නේ නැහැ. ඇතුළතම හටගෙන නිරුද්ධ වෙන මේ ස්කන්ධ පංචකයේ සමුදේය ආයතන මනරින් පසක් කරනවා. සමුදය ධම්මානුපස්සී විහෙරති. වාය ධම්මානුපස්සී විහෙරති. හැම මොහොතකම මගේ සිත ඇතිවන මේ ඇතිවීම නැතිවීම සමුදේවය මා හොඳට දකිනවා. ගතවන දින මොහොතක් පාසාම ජීවිතයේ සිදුවන මේ යථාර්ථය නුවණින් පසක් කිරීම සඳහා මගේ මුළු ශක්තියම මම කැප කරනවා. මගේ සැබෑ මානසික සුවය දුක නිදහස් වීම, ආධ්‍යාත්මික විමුක්තිය, සද්ධර්මයේ ප්‍රතිලාභය සියල්ලම රඳා පවතින්නේ ස්කන්ධ පංචකයේ සමුදේය මාදු නුවණින් දැකීම මත බව මා මනෙන් තේරුම් අරගෙන තියෙනවා. සසර ලබා ගත්තා වූ මහා පින කානිසංස වශයෙන් හිමි කරගෙන තියෙන මේ උත්තරීතර මනුස්ස ජීවිතේ ඉහළම ප්‍රතිපාලය ළඟා කර ගැනීම සඳහා මා ජීවිතය තුළ අඛණ්ඩව මේ ස්කන්ධ පංචකයේ සමුදේවය මා දකින උත්සාහ අනිත්‍ය මෙනෙහි කිරීම මා කරගෙන යන අතරේදී නැවත මා මගේ ශරීරය ගැන හොඳට නොනින් සිහි කරනවා. මා ඉන්න මේ ඉරියව්ව ගැන, මා ඉන්න ස්ථානය ගැන වර්තමාන මොහොත තුළ මම හොඳට සිහිය පවත්වනවා. ඒ හොඳ සිහියෙන් අවධානයෙන් මා දැන් මගේ ඇස් දෙක විවෘත කරනවා. සාදු සාදු සාදු. හොඳයි පින්නතුනි, අපි ඒ වගේම බුද්ධානුස්සතියක් ඉර වේලා කරන්නට බලාපොරොත්තු වෙනවා. බුදුදහමේ සඳහන් වෙනවා ප්‍රධාන කමඨාන හතරක් ගැන, සමත කමඨාන හතරක් ගැන. කමඨාන කියන්නේ කර්මස්ථාන, නැත්තම් භාවනා කිරීම යොදන අරමුණු, භාවනා ක්‍රම. බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණංසති කියලා බුද්ධානුස්සතිය, මෛත්‍රිය, අසුභය නැත්නම් පටිපුර මනසිකාරය සහ මරණානුස්සතිය කියලා ප්‍රධාන කමඨාන හතරක් අපි ප්‍රගුණ කරනවා. ආනාපානසති භාවනාදී ප්‍රධාන භාවනාවට යන කලින් අපි මේ හතර වඩන්නේ අපිට බාහිරින් එන හුඟක් සම්බාධක වලින් හිත රැක ගැනීම සඳහා ආරක්ෂක කමඨාන හතරක් විදියට. බුද්ධානුස්සති වැඩීම තුළින් බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය ගැන ශ්‍රද්ධාව පිහිටනවා, ගෞරවය ඇති වෙනවා. මෛත්‍රී වැඩීම නිසා ද්වේෂය නැමැති කයිස්සිකෙන් හිතරෙන පීඩා වලින් අපව නිදහස් කරනවා. අසුභය වැඩීම තුළින් රාගික සිතුවිල්ලෙන් රාගය ගින්නකට සලකනවා, ගින්නකට සමානව සලකනවා. රාගයක් ඇති වුණොතින් අපේ මුළු ශරීරයම ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. හිතට දැනෙන පීඩාවක් එක. රාගය නැති සිත පින්නතුනේ හරියම තැම්පත්, හරියම ලස්සනයි, හරියම සංසුන්. රාගයෙන් දේශයෙන් මිදෙන සිත කොයිතරම් නියුණු හිතක්ද? ඒ ඇස, ඒ කන, ඒ ඉන්ද්‍රිය සියල්ලක්ම ඊටම සාන්ති ඉන්ද්‍රිය බවට පත් වෙනවා. ඉතින් සාන්ත මනසක් හදාගන්න ශාන්ත වූ ඉඳුරන් අපට අවශ්‍ය වෙනවා. ඒ සඳහා අසුභේ වැඩිම රාගය දුරු කරන්න හේතුවක් වෙනවා. මරණානුස්සතිය වැඩිම පින්නතුනි, ඒකාසකෙන් ජීවිත මදය අපි හැමදාම ජීවත් වෙනවා කියන පදනම ඉඳගෙන කරන හුඟා අනුවණකම් දුරු වෙන හේතුවක් වෙනවා. අනිත් පැත්තෙන් අපේ ජීවිතේ ඊටාම ටික කලක් නේද? ඉක්මනට මේ ජීවිතයෙන් ප්‍රයෝජන ගන්නට ඕන නේද කියලා අප්‍රමාදී බව ඇති වෙනවා. එතකොට පින්නතුනි මේ කමඨාන් හතරෙම ආසන්නතම රිසල්ට්ස් තියෙනවා. බුද්ධානුස්සති වැඩීමෙන් ශ්‍රද්ධාව දිනු වෙනවා, අශ්‍රද්ධාවෙන් හිත බේරනවා, මෛත්‍රිය වැඩීමෙන් ද්වේෂයෙන් හිත බේරා ගන්නවා, ආරක්ෂා කරනවා. අසුභේ නැත්නම් කටිකූල මනසිකාරය වැඩීමෙන් රාගයෙන් සිත ආරක්ෂා කරගන්නවා. මරණානුස්සති වැඩීමෙන් ප්‍රමාදී බවෙන් අපේ සිත මුදවලා අප්‍රමාදීව මේ දහම් මගේ ඉදිරිය බලා වීරියෙන් ධෛර්යයෙන් පෙරමුණ කරා යන්නට අපට ධෛර්යය සපයනවා. ඉතින් ඒ අතර බුද්ධානුස්සති තමයි වැදගත් භාවනාවක්. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ තුල සිත පිහිටුවා ගැනීම. මේ හැම කමඨහනකින්ම ආසන්න ප්‍රතිඵල තියෙනා වගේම ඒ හැම කමඨහනක්ම පින්නතුනි සමත කමඨහන විදියට හිත එකඟ කිරීමේ භාවනා ක්‍රමමයි. අපි සසර වඩපු ප්‍රමාණය අනුව මේ කමඨහනයකට සම්බන්ධ වෙලා පින්නතුනි ඉක්මනින්ම අපේ විසිරලා තියෙන සිත එක අරමුණකට ගන්නට මේ කමඨහනවට ප්‍රයෝජනවත් වෙනවා. එතෙන් මේ අපි සසර මෙවැනි භාවනා ක්‍රම හුඟා පුහුණු කළා, පුහුණු කළා ඉන්නයි වෙන්නට පුළුවන්. එවැනි ඇයට පින්නතුනි මෙවැනි කමඨහනක් වඩනකොටම ඒ අතේ සංදැකීම් සංග මිශ්‍ර වෙලා මේ ඉක්මනටම ප්‍රතිඵල ලැබෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ අරහන් ආදී නව බුදුගුණ අපි මෙහිදී සිහිපත් කරන බුදුගුණ භාවනාවේ අරහන් සම්මා සම්බුද්ධ වාදී බුදුගුණ මේක වඩන ක්‍රම කිහිපයක් තියෙනවා. අරහන් ආදී බුදුගුණේ ඉඳන් අරහන් සම්මා සම්බුද්ධෝ කියලා ඇවිල්ලා භගවා කියන බුදුගුණේ දක්වා ආරෝහණ ක්‍රමයට වඩන්න පුළුවන්. ඒ අනිත් පැත්තට අවරෝහණ ක්‍රමයට භගවා බුද්ධෝ සත්තාදී මනුස්සාන කියලා අරහන් දක්වා වඩන්න පුළුවන්. ඒ දෙපැත්තට අනුලෝම ප්‍රතිලෝම වශයෙන් අපට වඩන්න පුළුවන් බුදුගුණ භාවනාව. තවත් ක්‍රමයක් තමයි මේ බුදුගුණ නාමයේ අතුරින් ඔබට වඩාත්ම පැහැදිලිවන, ඔබට හුඟක්ම තේරෙන, හුඟක්ම ලස්සනට වචනෙන් කියන්න පුළුවන් එකක් තෝරගෙන එකක් දිගටම වඩන්නත් පුළුවන්. ඒ කුමක් වැඩුවත් වර්තමානයේ තුල තමන් හිත තියාගෙන නාසය ආශ්‍රිතව සිහිය තියාගෙන වර්තමානයේ සිහිය දිනු කිරීම අපි මේ කරන්නේ ඒ බුදුගුණයත් සමගම. පින්නතුනි අපිට මේක සක්මන් භාවනා විදියක් විදිහට කරන්න පුළුවන්. පින්නතුනි කැමති නම් අපට වාඩි වෙලා කරන්නත් පුළුවන්. කැමති නම් ඕනනම් අර ඉස්සෙල්ලා ගියා වගේ අපි විනාඩි 20ක් විතර සක්මන් කරන ගමන්ම මේ භාවනා ප්‍රගුණ කරන්න පුළුවන්. වඩාම කැමති මොකටද? වාඩි වෙලා යන එකද සක්මන් කරන එකද? සක්මන් භාවනා. හොඳයි. අපි නම් පින්නතුනි මේ වගේ අරහං සම්මා සම්බුද්ධ වාදී බුදුමන අපි සිහිපත් කරමු. බුදුරජාණන් වහන්සේට අපි අරහං කියලා කියනවා. ඇයි අරහං කියන්නේ? බුදුරජාණන් වහන්සේ රහසින්වත් කවුන කරපු නිසා විශේෂයෙන්ම උන්වහන්සේ රාග ආදී සියලු කෙලෙසුන් දුරු කළා. ලෝකයාගේ පුද සැලකිලි වලට සුදුසු උත්තමෙන් බාටපත් වුණා. ඒ නිසා අරහං කියලා කියනවා. සම්මා සම්බුද්ධෝ කියලා කියන්නේ උන්වහන්සේගේම ඥාණයෙන් ගුරු උපදේශ නැතිව උන්වහන්සේ තමන් වහන්සේගේම ඥාණයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. ඒ නිසා සම්මා සම්බුද්ධ කියලා කියනවා. විඤ්ඤාකරණ සම්පන්න කියලා කියනවා. සීලාදී ඉන්ද්‍රිය ධර්මත් ඒ වගේම ප්‍රථම ධානය ආදී අසල සමාපත්‍ය ආදී මෙන්න මේ දේවල් උන්වහන්සේ ලබා ගත්තා. ඒ නිසා උන්වහන්සේට විඤ්ඤාකරණ සම්පන්න කියලා කියනවා. සුගත කියනවා. ඊටාම සාන්ත ගමනින් නිවන කරා වැඩම කළා. උන්වහන්සේගේ ප්‍රකෘති ගමනත් ඊටාම සාන්ත ගමනක්. බුදුහාමුදුරන්ගේ සාමාන්‍ය ප්‍රකෘති ගමන කියනවා. උන්වහන්සේ වඩින්දී ඔළුව විතරක් හරවන බලන්නේ නැහැ කියලා. හරියට ඇතෙක්ගේ බැලමක් තියෙන කියලා. ඇස යම් කිසි දෙයක් දැස බලනවා නම් සම්පූර්ණම ශරීරය හරවලා තමයි බලන්නේ. ඔළුව විතරක් ඇටට හරවන්න බෑ. බුදුරජාණන් වහන්සේ යමක් දැස බලනවා කියලින්ම ශරීරෙම හරවලා බලනවා කියලා කියන්නේ. ලෝකේ හමු වෙන හැම දෙනෙක් කෙරෙහිම කරුණාවෙන් මෛත්‍රියෙන් උතුරාගිය හදවතකින් ප්‍රඥාවෙන් බැබලීගිය සිතකින් තමයි ලෝකෙ දැස බැලුවේ. සමහර අය බුදුහාඳුරව මහමඟ වඩිනකොට දැක්කා සමහරට මේ හරකේ. සමහරට කූමි පෙළා. උන්වහන්සේ දැක්කා මේ හරකා. මීට කලින් ආත්ම භාවයක මහා බ්‍රහ්මවල හිටිය කෙනෙක් කියලා දැක්කා. සමහරට කූමි පෙළක් දකිනකොට බුදුහාම දේශනා කරනවා මේ කූමි ගොලේ සක්විති රජන වෙච්ච කවුරුවත් නැහැ කියලා. පෙනුතින් මේ වගේ මිනිස්යන් සත්‍යයන් දකිනකොට ලොකු අනුකම්පාවක් ඇති වෙනවා උන්වහන්සේට. ඉතින් මේ වගේ ලෝකෙක තමයි බුදුහාමුදුරුවෝ වැඩම කළේ. සමහර සිද්දීන් සමහර අමනුෂ්‍යයන් බුදුහාමුදුරුවෝ බුදු වෙනකොටම දැක්කා. නමුත් සමහරව කිව්වේ නැහැ, මිනිස්සු කිව්වට පිළිගන්නේ නැති හින්දා. ඒ වගේම මොගලන් හාමුදුරුවෝ ගිජ්ජකූට පර්වතිනම් බැහැල යනකොට විශාල ප්‍රේතෙක් දැක්කා. සාල ප්‍රදේශික ශරීරෙ විහිදිච්ච. දැකලා ඉතින් හිණ ආවනා. අනේ ස්වාමීන් වහන්සේලා ඇයි හිණ ආවනේ කියලා. කියනවා මම ඔබ දැන් කියන යංගව බුදුරජාණන් වහන්සේ ළඟට යන්න එතෙන්දි මම කියන්නම් කියලා. ඊට පස්සේ කියනවා බුදුරජාණන් වහන්සේ මම මේ වගේ සිද්ධියක් දැක්ක ගිජ්ජකූට පර්වතිනල යනකොට විශාල ප්‍රේතෙක් කියලා. බුදුහාමර සඳහන් කරනවා මහණෙනි මම සම්බුද්ධත්වයට පත් වෙච්ච දවසේ මම ඔබ දැක්කේ. මම මෙතෙක් කිව්වේ නැහැ කෙනෙකුට. කිව්වනම් අහපු අයව පිළිගන්නේ නැහැ කවුරුවත් ඒක. දැන් මට සාක්ෂිකාරයෙක් ඉන්නවා. ඒ නිසා මාත් එක අනුමත කරනවා කියලා. පින්නතනි සමහර දේවල් අපේ හැට නොපෙනුනාට මේ විශ්වයේ විවිධ විවිධ ෆෝම්ස් වලින් ඉන්න සත්‍යයන් ඉන්නවා. දැන් මේ අවස්ථාව ගත්තා. මෙතන දෙවියන් බ්‍රහ්මයන් වගේ නොයෙක් සත්‍යයන් ඉන්න පුළුවන්. අමනුෂ්‍යයන් ප්‍රේතයන් ඉන්න පුළුවන්. එහෙම නැතුනත් අඩු ගානේ කූඹි ටිකක් හරි ඉන්නවනේ නේ. පින්නතනි විවිධ විවිධ සත්‍යයන් විවිධ ප්‍රමාණයෙන් මේ විශ්වය තුළ එක එක තැන්වල ස්ථානගත වෙලා ඉන්නවා. අපේ ශරීරය ගන්න බලන්න පින්නතනි. ශරීරය ඇතුලේ කොච්චර සත්ත්ව ඉන්නවද නේ? අපි හිතන් ඉන්නවා අපේ ශරීරය කියලා මේකනේ. ඒ සත්තු හිතන් ඉන්නවා ඒ සත්තුගේ ගෙදරේ කියලා. අපි බොහොම අමාරුවෙන් විසරන්නේ. එහේ ආ මේ සත්තු නිකම්ම විසරම්බු නැහැ. පින්නතුනි ඒ වගේ තමයි මේ එක දේ තුළ බොහෝ දෙනෙක් තමන්ගේ වාසස්ථානය කරන් ඉන්නවා. ඔබගේ ගෙදර, ඔබ සල්ලි දීලා, ඔබ මෝගේජ් එක ගෙවන, මාසික කුලිය ගෙවන ගේ වෙන පුළුවන්. ඒ ගෙදර මීයෝ ඉන්නවා. කැරපොත්තෝ ඉන්නවා. රේය කෝමි තමන්ගේම ගෙදර කියලා ඉන්නවා. හැබැයි මෝගේජ් නම් ගෙවන්නේ නැහැ කට්ටිය. පින්නතුනි ඒ ගෙදර මැතමිට අමනුෂ්‍යෝ ඒ ගෙදර මීයෝ කිහිපය සමාට ඉන්න පුළුවන්. බය වෙන්න එපා. නැති වෙන්නත් පුළුවන්. පින්නතුනි ඉන්නත් පුළුවන්. ඉතින් එක එක සත්‍යයන් එක එක විදියෙන් ඉන්නවා. ඉතින් එහෙම ලෝකෙක තමයි අපි මේ ජීවත් වෙන්නේ. ඉතින් මෙන්න මේ සත්‍යයන් බුදුරජාණන් වහන්සේ දැක්කා. දැකලා ඉතින් සාන්ත ගමනින් මේ ලෝකයේ තොල වැඩම කළා. සුගති කියලා කියනවා. ලෝක විදු කාම රූප අරූප කියන තුන් ලෝකයේ අතමොලක්සේ අතේ තියෙන නෙල්ලේ ගෙඩියස්සේ හොඳට දැක්ක උන්වහන්සේ. ඒ තැන්වල ඉපදෙන සත්‍යයන් ඒ ප්‍රතිමිට හේතුන කර්මයන් ඒ තැන්වලින් චුත වෙන ආකාරය හොඳට දැක්කා. ඒක සලෝක විදෝ කියලා කියනවා. අනුත්තරෝ පුරිස ධම්මසාරති බුදුරජාණන් වහන්සේ තාම සැරපරස පුද්ගලයා උන්වහන්සේගේ ප්‍රඥාව නැමැති කරුණා මෛත්‍රිය නැමැති ආයුධ වලින් දමනය කළා, සංවර කළා. උන්වහන්සේට කියනවා අනුත්තර පුරිස ධම්මසාරති කියලා. බුදුරජාණන් වහන්සේ මිනිස්යන් විතරක් නෙවෙයි දෙවියන්ට බ්‍රහ්මයන්ට සාස්තුරවරයෝ වුණා. එනිසා උන්වහන්සේට කියනවා සත්තා දේව මනුස්සානම් කියලා. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තු චතුරාර්ය සත්‍ය ලෝකයා වෙනුවෙන් ඉමහත් කරුණාවෙන් දයාවෙන් විස්තර කළා. බුදුහාමරට එනිසා කියනවා බුද්ධ කියලා. උන්වහන්සේට කියනවා භගවා කියලා. ඒ පින්වන්ත කෙනෙක් මේ ලෝකේ පහළ වුණු නොඑක විදිය භාග්‍ය සම්පන්නයන් කලින් කල පහළ වෙනවා. සක්විත රජුරු ඒ වගේ අය. ඒ සියල්ලම වඩා භාග්‍ය සම්පන්න බවෙන් ඉහළම කෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. උන්වහන්සේ ශරීරයේ සසර පෙරවා වූ දාන ආදී පින්දාමල අනිසංසවතින් බුදුරජාණන් වහන්සේ පිරුවන් පාලා වසර 2561ක් ගත වුණත් අදත් ලෝකේ මනස් ලෝක විතරක් නෙවෙයි දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල සිරු මිනිසාය වෙන තැන් බොහෝ තැන්වල උන්වහන්සේ වෙනුවෙන් පුද සැලකිලි දක්වනවා අද. එලෙස උන්වහන්සේට මේ සැලකිලි ලැබෙන්නේ උන්වහන්සේගේ ළඟ තිබෙච්ච පොණි සම්පන්න භාග්‍යවත් බව නිසා. එනිසා උන්වහන්සේට භගවා කියලා කියනවා. මෙන්න මේ අරහං ආදී බුදුගුණ අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාකරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස්තම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා භගවා බුද්ධෝ සත්තා දේව මනුස්සානම් අනුත්තරෝ පුරිස්තම සාරති ලෝකවිදු සුගතෝ විඤ්ඤාකරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං. තමන්ට පහසු විදියකට ඒක හිතර කරදරයක් කරගන්න එපා. මුලින් ධම්මන සිහිපත් කරන්න පුළුවන්. මුලින් ධම්මයේ ටික සිහි කරන්න පුළුවන් නම් අනිත් පැත්තට අලක සිහිපත් කරන්න. සක්මන් කරනකොට වර්තමානයේ ඇවිදින ඉරියව ගැන සම්පූර්ණම අවධානය යොමු කරමින් තමන් අතීතයේ දැකපු අහපු දේවල් නෙවෙයි, දැන් නැතමිට වෙන පේන දේවලුත් නෙවෙයි, මේ බුද්ධ ධනසුති නැමැති කමඨහන තුළම උපරිම ලෙස සිහි පිටවා ගන්න බලන්න. අපි පින්නතුනේ විනාඩි දෙකක් විනාඩි හතරක් විතර වාඩි වෙලා භාවනා කරමු. කළා ඊට පස්සේ නැගිටලා අපි සක්මන් භාවනාවේ බුද්ධ ධනසුති ටික වෙලා වඩමු. එළිය සක්මන් කරනකොට පින්නතුනේ ඉස්සරහා ඉන්න කෙනා ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. ඒ කෙනා යන වේගෙන් යන්න බලන්න. ලොකෝ ස්පේස් එකක් තියන්න එපා. අපි යම්කිසි මද වේගකින් යන්නේ හුඟාක්ම හිමි යන්නත් අවශ්‍ය නැහැ. යම්කිසි ප්‍රමාණයකට වේගයක් කඳවා ගන්න. එතකොට වඩාත්ම හොඳයි. හොඳයි පින්නතුනි. අපේ ටික වේලාවක් අපේ හිත බුධානුස්සති තුල අපි ඉඳගෙන සිටින භාවනාවක් විදියට වඩනවන වඩලා ඉන්පසු අපි නැගිටලා අපේ සක්මන් භාවනා තුල ඉඳගෙන බුධානුස්සතිය වඩමු. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙච්ච කරුණාවේ සහ ප්‍රඥාවේ ප්‍රතිමූර්තියක් වුණා. සාරාංශික කල්පලක්ෂය ඇස් ඉස් මස්ලේ දන් දීල කරපු සුවිශාල පරිත්‍යාගයේ කැපවීමක් වශයෙන් මනස රෝගී පදනෝ සිද්ධාර්ථ තාපස් සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ වයස අවුරුදු 29 දී ගිහි ගින්නෙක් මෙලා වසර 6කට පස්සේ මධ්‍යම ප්‍රතිපදා අනුගමනය කරලා දමදිව බුද්ධගයාවේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී සම්මා සම්බුද්ධත්වයට පසක් කළා. උන්වහන්සේ තුළ අපරිමාණ බුදුගුණ ඇතුළත් වුණා. ඒ සියලු බුදුගුණ අරහන් ආදී නම ගුණ යටතේ එකට කැටි කරලා ගොනු කරලා තියෙනවා. ඒ සම්මා සම්බුදු ගුණ තුල මගේ හිත මං සමාධිමත් කරගන්නවා. බුදුරජාණන් වහන්සේගේ පිළිරුව ගැන මා හොඳට සිහිය පවත්වාගෙන ඒ ශාන්ත වූ ප්‍රතිමාව ඉදිරිපිට ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයෙකුලේ සමා ඉදිරියේ සිටමින් උන්වහන්සේගේ නව අරහං ආදී බුදු ගුණ මා එකිනෙක සිහිපත් කරනවා. අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා භගවා බුද්ධෝ සත්තා දේව මනුස්සානං අනුත්තරෝ පුරිස ධම්මසාරති ලෝකවිදු සුගතෝ විද්‍යාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං අරහං අරහං සාදු සාදු සාදු සාදු සාදු සාදු හොඳයි පින්වත්නි අපි මේ සක්මන් භාවනාව සමගම බුදු ගුණ භාවනා වඩපාස්තාව ඇතැම් විට කෙනෙකුට හිතෙන්න පුළුවන් නුපුරුදු කෙනෙකුට සක්මන් භාවනාත් එක්ක බුදු ගුණ භාවනා කරන්න පුළුවන්ද කියලා කෙනෙකුට හිතෙන්නත් පුළුවන් පින්වත්නි බුදු දහමේ සඳහන් වෙන කමඨහන් 40න් ඔබහලගේ මෛත්‍රී භාවනා පිළිබඳව කර්ණිමෙත් සූත්‍රයේ සඳහන් කරනවා තිට්ඨං චරන් නිසින්නෝවා සයනෝවා යාවතස්සේකද මිද්දෝ කියලා. හතර ඉරියව්වේදීම මෛත්‍රී වඩන්න පුළුවන්. නිශ්චිත ඉරියව්වක් කමඨහනක් විදිහට කියලා තියෙන පින්නතුනේ ආනාපාන සති භාවනාවට. ආනාපාන සති භාවනාවේ අරමුණ ඉතාම සියුම් විතරකයකින් විතරකයක් නැති කිරීම නෙවෙයි ආරම්භයේ ඉඳන්ම විතරක සංසිඳවීමක් තමයි ආනාපාන සතියේදී කරන්නේ. අනිත් කමඨහන් 39ම ලක්ෂණය තමයි කුසල විතරකයකින් අකුසල විතරකයක් යටපත් කිරීම තියෙන්නේ. ඉතින් ඒක වෙනුවෙන් අපට ඉරියව්ව හතරෙදිම කරන්න පුළුවන්. ඔබ වාහනයක යද්දී බුදුගුණ භාවනා වඩමින් යන්න පුළුවන්. වෙනත් අවස්ථාවකදී උනත් කරන්න පුළුවන්. අනිත් භාවනාවලුත් එහෙමයි. පින්නතුනේ විශේෂයෙන්ම අපි මෙවැනි ආකාරයට භාවනා වඩලා ඇති කරගන ශක්තිය මෙතෙන්ට විතරක් නෙවෙයි ජීවිතයේ හැම අවස්ථාවකදීම උපරිම ලෙස භාවිත කරන්න අපි උනන්දු වෙන්නට ඕන. මාසිකට සැරයක් හෝ යම් කිසි කාලයකට වරක් මෙහෙම ඇවිල්ලා අපේ අත්දැකීමක් ලබන්නේ අපේ එදිනෙදා ජීවිතයට පුහුණු කරන්න පෙරවරුවක් වශයෙන්. මෙතෙන්දී අපට සම්පූර්ණම කරන්න තරම් කාලයක් නැහැ. මේ ඇති කරගන්නා වූ ශක්තිය ඔබේ එදිනෙදා ජීවිතයේදී පාවිච්චි කරන්න. ඔබට මෙට උදෑසන වාහනයක යන්න පුළුවන් වැඩට යන්න. ඔබට යන මොහොතක් පාසාම මෛත්‍රී වඩම යන්න පුළුවන්. ඒ වටේම යන පාරේ වටේම සර්කල් එකකට මෛත්‍රී වඩම යන්න පුළුවන්. නැත්නම් ඔබේ ගමන් කරන සිටියකේ සියලුම දෙනාට මෛත්‍රී වඩම යන්න පුළුවන්. නැත්නම් ඔබට මානසිකව හිතන්න පුළුවන් මම මේ විශ්වයේ උඩින් ඉඳගෙන මේ පෘථිවිය උඩින් ඉඳගෙන මුල පෘථිවියටම හරියට කිරි ජාලාවකින් කිරි විහිදුවන්න වගේ මම ලෝකෙටම මෛත්‍රී පතුරවනවා කියලා තමන්ට හිතමින් යන්න පුළුවන්. සම්බේ සත්තා භවන් සුගිරත්තා කියලා සියලු සත්ත්ව සුවපත්ත්වවා කියලා. ආහාරයක් අනුභව කරන වෙලාවේදී ඒ මොහොතේ සිහියෙන් පටිපුල මනසිකාරය මෙනෙහි කරමින් වඩන්න පුළුවන්. අසරණ කෙනෙක් දැක්කහම ලෙඩ වෙච්ච කෙනෙක් දිලිඳු කෙනෙක් වයසට ගිහින් කෙනෙක් දැක්කහම ඔබට කරුණා භාවනාව වඩන්න පුළුවන්. මෛත්‍රියට ඉතාම ළඟ යන එක කරුණා භාවනාව. දිනු වෙච්ච කෙනෙක් දැක්කහම එතනත්තාගේ උත්සාහය සසර තින ආදී දේවල් මත එතනත්තා සාර්ථක වෙලා ඉන්න ආකාරය ගැන මුදිතාවක් ඇති කරගන්න පුළුවන්. ඒකත් භාවනාවක්. උපේක්ෂාවත් භාවනාවක්. ලෝකේ සැප විඳින අය ඉන්නවා දුක් විඳින අය ඉන්නවා විවිධ හේතු මත සමහරට අපට ඒවා වෙනස් කරන්නත් බෑ. ඉතින් ඒ දෙපැත්තම ළඟදී මදහත්ව තමන් හිත පවත්වා ගන්න පුළුවන් නම් ඒක උපේක්ෂාවක් විදිහට භාවනා කරන්න පුළුවන් අපට. ධර්මයේ මෙනෙහි කරන අවස්ථාවලදී සාකාකාදී දහම් ගුණ සිහිපත් කරලා ධම්මානුස්සති භාවනා වඩන්න පුළුවන්. සංඝානුස්සතිය ස්වාමීන් වහන්සේලාගේ ගුණ ආහුනේය පාහුනේය ආදී ගුණ සීපත් කරමින් සංඝසතු දානයක් අපට දෙන්න පුළුවන්. දානෙ උයද්දී අපි දැකලා තියෙන සමහර ආරණ්‍යවල පින්නතුන් එළි වෙනකන් බුදු ගුණ කියමින් සංඝ ගුණ කවි කියමින් දානෙ සෝදානම් කරනවා. සමහර ආරණ්‍යවල ඇත්තන් පින්නතුන් ඒ කරන සියලුම දේ තුල අපේ හිත එක එක අරමුණ වලට අකුසල අරමුණ වලට යන සිත ඒ කුසල කර්මය කරන මොහොතේ අඛණ්ඩව භාවනාවක් වශයෙන් වැඩමින් අපට ඒක කරන්න පුළුවන්. ඔබ දන් දෙන ඡාගානුසුති කියලා භාවනාවක් තියෙනවා. ඔබ දන් දෙනකොට ඒ පරිත්‍යාගය ගැන සිහිපත් කරමින් ඒ ආනිසංස සිහි කරමින් නැත්නම් ඔබ අතීතේ අම්මට තාත්තට සලකපු හැටි, අසරණ අයට දරුවන්ට පිහිට වෙච්ච හැටි, ස්වාමීන් වහන්සේ වෙනුවෙන් දන් දීපු හැටි, ලේ දන් දීපු හැටි මේව සිහි කර කර පින්නතුණි ඒ කුසලයේ වඩන්නේ. ඒක ඡාගානුසුති භාවනාව. හැම අවස්ථාවකම පින්නතුණි අපිට භාවනා කරගන්න පුළුවන්. ඒ හැම දෙයකින්ම අපිට එන්නේ ඒ සමත කමඨහන තුළ පුද්ගල සංඥාව, සත්ව සංඥාව ශක්තිමත් කරන නෙවෙයි. ඒ ඇති කර ගන්නා වූ චිත්ත සමතිය තුළින් අපි අවසානයට යනවා කුමක් සඳහාද? අපි යන්නේ මේ හිත ඇතුළු මේ ස්කන්ධ පංචකයේ සමුදේවය දකින නුවණ හුරු කරගන්නයි. ඒකට පෙරහුරුවක් වශයෙන් තමයි මේ හැමදේම කරන්නේ. බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කරනවා, මම කෘතඥ කෙනාට සේක වෙන්න, ඒ කියන්නේ මාර්ගඵල ලබන්න, සේක පුද්ගලයාට අසේක වෙන්න, ඒ කියන්නේ මාර්ගඵල ලැබුක් වෙනාට රහත් වෙන්න, අසේක කෙනාට පිරිනිවන තේ සුවසේ වාසය කිරීමට රහතන් වහන්සේ අනුපදේශයේ නිර්වාණ ධාතුවේ පිරන් තාන මොහොත දක්වා සුවසේ වාසය කිරීමත් මම එකම ප්‍රතිපදාවයි දේශනා කරන්නේ කියලා. පෘථග්ජන කෙනාට සේක වෙන්න, සේක කෙනාට අසේක වෙන්න, ඒ අසේක වූ රහතන් වහන්සේ පිරන් තාන තේ දිට ධම්ම සුඛ විහරණයෙන් ජීවත් වීම සඳහා එකම ප්‍රතිපදාවයි දේශනා කරන්නේ. මොකද ප්‍රතිපදාව මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය හට ගන්න විදිය දකින්න, සමුදය දකින්න, ඒක නැති වෙන විදිය දකින්න, වය දකින්න, ඒකේ ආස්වාදය දකින්න, ආදීනව දකින්න, නිස්සරණේ දකින්න කියලා. පින්නතුනි මේක අවසානයේ අපට වඩන්න තියෙන මෙච්චරයි. අවසානයේ ඒ පහත් වඩලාන් තියෙන්නට සමුදය විතරයි අපට දකින්න තියෙන්නේ. කොමන අත්දැකීමක් ලැබුවත්, එහෙන් රූපයන් දැක්කත් කනෙන් සම්බියක් ඇහුවත්, නාසයෙන් ගඳ සුවඳක් නෙන්දත්, දිවෙන් රස දැනුණත්, ශරීරයට පහස ලැබුණත්, මනසට අරමුණක් ආවත්, මේ කුමක් ලැබුණත් කියලා කියන්නේ පිනොතින මොකද වෙන්නේ? මේ රූප ආදී ස්කන්ධ පංචකය හටගෙන නිරුද්ධ වීමයි වන්නේ. මේකම තමයි බුදුහාරණ පස් ආකාරයකට සමුදය අත්ංගම අස්සාද ආදීනව නිස්සරණ හැටියට බලන්න කියලා කිව්වේ. පිනොතින මේ බලන මොහොත තුළ හොඳට මතක තියාගන්න, අපේ හිත බාහිර අරමුණක හිත එකට ඇලිලා නැහැ යවලි. ඒ සිහි කරන මොහොතේ අපට අම්ම තාත්ත කියලා කෙනෙක් අහුවෙන්නේ නැහැ. මේ අවස්ථාවේ මනස පැත්තයි අහුවෙන්නේ. අපට අම්ම තාත්ත කියලා කෙනෙක් ලෝකයේ තුල පේනව නම් ඒ පේන මොහොත තුල පින්නොත්ින් අපි ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. වරදවා තේරුම් ගන්න එපා. අම්ම තාත්ත අමතක කළා මේ වෙන සිහින ලෝකෙක ඉන්න කතාවක් නෙමෙයි මේ කියන්නේ. අම්ම තාත්තට දැනටත් වඩා හොඳට තමන් සලකනවා, නොසලකා නෙමෙයි මේ කරන්නේ. සැරියොත් හාඳුර මේ දර්ශනයත් එක්ක ඉඳගෙන තමයි අවසාන අවස්ථාවේ තමන්ගේ අම්ම බලන ගියේ. අම්මට ධර්ම දේශනා කළ සෝවන් කළේ. මේ දර්ශනේ අනාවරණය කරගත්තු පසක් කරපු බුදුරජාණන් වහන්සේ ඒ දර්ශනේ තුළ ඉදීමෙන් තමයි තාත්තගේ හිස අතගාමින්, සෝදනරයි තමාගේ හිස අතගාමින් අන්තිම මොහොත දක්වාම රහත් වෙනකම බණ කිව්වේ මේ දර්ශනේ ඉඳගෙන. ජීවන්තරී නාමකට තාත්තට විතරක් නෙමෙයි පිනතුනි. සැරියොත් හාඳුරු කලින් ආත්ම භාවයක අම්ම කෙනෙකුටත් පින් අනුමෝදන් කළා. මේ ආත්ම භාවයේ අම්මත් ඉඳිද්දි කලින් ආත්ම භාවයක ප්‍රේතියක් එක්ක අම්මටත් පින් අනුමෝදන් කළා. බුදුරජාණන් වහන්සේ තමන්ගේ අම්මට මහා මායා දේවියට දිවී ලෝකෙට වැඩම කළත් බණ කිව්වේ මේ දර්ශනය තුළ ඉඳගෙන. ඔබ ඇත්තටම ධර්මයෙන් ප්‍රතිඵල ගත්තොත් ඔබේ මේ ආත්ම භාවය අමර කාතර විතරක් නෙවෙයි, ගිය ආත්ම භාවය අමර කාතරන සලකනවා. ඔබ මේ ආත්ම භාවය දරුවන්ට විතරක් නෙවෙයි, සහෝදර සහෝදරන්ට විතරක් නෙවෙයි, මේට කලින් ආත්ම භාවවල ඔබට දරුව වෙච්ච සහෝදර සහෝදරයන් වෙච්ච අයටත් ඔබ සලකන කෙනෙක් බවට පත් වෙනවා. ඊතරම් මහා කරුණාවක්, පුළුල් දැනුමක්, ප්‍රඥාවක් අපට හට ගන්නවා මේ දර්ශනය සමගම පිනතුනි. ඉතින් මේ දර්ශනයේ ප්‍රධානතම දේ තමයි මේ දුකේ හට ගැනීම හා නිරුද්ධ වීම. චතුරාර්ය සත්‍ය පටිසම්පාදය මත පදනම් වෙච්ච මේ දර්ශනය පිළිබඳව හොඳ දැක්මක් ඇති කර ගන්නට ඕන. පුලුවන් තරම් මේට අදාළ ධර්ම දේශන අහන්නට ඕන. අහලා දුක කියල කියන්නේ මොකද්ද? දුක කියන්නේ මස් කන්න ආසාද ඉන්ද්‍රිය තුලින් අරමුණු ගන්නකොට ඒ අරමුණ කලින් ඇති වෙල් කිමිච්ච දෙයක් අධ්‍යක්ෂකම ලැබුණට පස්සෙත් ඒක ඉතුරු වෙනවා කියලා පංච උපාදාන ස්කන්ධයක් හැටියට ගොඩනගා ගන්න ස්වභාවයේ බව Taman දකින්නට ඕන. සංකේත වෙන පංච උපාදාන ස්කන්ධය දුක කියන්නේ ඒකයි. ස්කන්ධ පංචකය ස්කන්ධ පංචකයෙන් නැතර නොවි ඒ ස්කන්ධ පංචකයේ පංච උපාදාන ස්කන්ධයක් බවට අවිද්‍යාවෙන් බැස ගන්න එකයි දුක කියලා කියන්නේ. ඒ දුක අපට නැති කරන්න ඕන තියන්නේ නෙවෙයි. අපට තියෙන ඒ දුක පිළිසින දැනගන්න එක විතරයි. ඒ දුක පිළිසින දැනගත්තු පමණට පිනතුනේ අභ්‍යන්තර පැත්තේ තමන්ගේ බැස ගන්න ආත්ම දෘෂ්ටිය පුද්ගල සංඥාවෙන් නන්දි රාගයේ වශයෙන් අභ්‍යන්තරේ නিত্য සැප ආත්ම වශයෙන් තෘෂ්ණාව ටිකෙන් ටික අඩු වෙනවා. තෘෂ්ණාව දිය වෙලා යනවා. ඒත් එක්කම පිනතුනේ ප්‍රමාණයට තමන් දුකෙන් නිදහස් වෙනවා. ඒ ප්‍රමාණය තමයි මේ මාර්යෝස්සේ දිවිට ගමන් කරන කෙනෙක් බවට පත් වෙනවා. තමන්ට මේ ජීවිතයේ තුරදීම පිනතුනේ දුකෙන් නිදහස් වෙන මාවතේ තමන් ඉදිරියට ගමන් කරන්නේ. තමන් කරන සියලුම දේවල් කරමින් ඉගෙන ගන්න කෙනෙක් නම් ඉගෙන ගනිමින් රැකී රක්ෂා කරන කෙනෙක් නම් ඒව කරමින් දරුවන්ට උදව් කරන කෙනෙක් නම් ඒව කරමින් මොනගුරු මිනිබිරියන් බලා ගන්න කෙනෙක් නම් ඒවත් කරමින් දරුවොත් එක්කම මේ ගමන අපි යන්නට ඕන පිනතුනේ. දරුවන්ටත් මේ අවබෝධය පුළුවන් තරම් ලබා දෙන්නට ඕන. තේරෙන භාෂාවකින් භාෂාව නොතේරුණත් දරුව ළඟ හරිගෙන තියාගන්න ඕන පිනතුනේ. ඒකත් ආශිර්වාදයක්. මේ රටේදී අපි දැකලා තියෙන සමහර අය සිංහලෙන් බණ කියද්දී සමහර ඉරානයේ ඉරාකේ ඉඳලා ආපු සමහර අය බණ කියන ආසනේ වාඩි වෙලා ඉන්නවා. සිංහල භාෂාවෙන් බණ කියද්දී. ඇයි ඒ? එයා විශ්වාස කරනවා කියනතුනේ මෙවැනි ශක්තියක් සාකච්ඡා වෙනකොට ධර්මයක් ඒ ශක්තිය ඔස්සේ මනස මෙහෙම පිරිසක් ඉන්නකොට එතන ලොකු එනර්ජි එකක් ශක්තියක් තියෙනවා. අන්නේ ශක්තිය ගන්න කියලා සමහර අබෞද්ධ අය මේ ආශ්‍රිතව වාඩි වෙලා ඉන්නවා. වියට්නාමේ සමහර අය අපි දන්නවා ධර්ම දේශනා කරද්දී සිංහලෙන් බණ කිව්වත් කමක් නැහැ කියලා අවිල් අහගෙන ඉන්න සමහර අය. පින්නතුනි ඒ තරම් ආශිර්වාදයක් මේ ධහම තුලින් ලැබෙනවා. ඒ ධර්මයේ රකින ධර්ම අනුගමනය කරන ඇත්තන් ළඟ ඉන්නකොට මේ ශක්තිය තමයි ලොකු ආශිර්වාදයක් වෙනවා. ඔබ ඉන්න නිවසේ පින්නතුනි නිතර බුද්ධ පූජාව තියෙන නිතර මෛත්‍රී භාවනා වඩන බුදු ගුණ වඩන ආනාපාන සතිය අනිත්‍ය සංඥා වඩන කෙනෙක් බවට ඔබ පත් වෙන්න ඒක මුළු පරිසරයටම ආශිර්වාදයක්. ඔබ වාහනයට නැග මොහොතේ පටන්ම නිතරම කුසල චේතනාවක ඉන්න ඒක තමයි වාහනයට ආශිර්වාදයක්. ඔබ නිතර ධර්මයේ ප්‍රගුණ කරන හැම මොහොතකම ඔබ මේ භෞතික ශරීරයටත් එක ආශිර්වාදයක් වෙනවා. පින්නතුනි අපි පරිහරණය කරන ගෙදර ඒ ගෙදර වටිනාකම වැඩි කරන්නේ අපි ගෙදර ඉඳගෙන ධර්මයේ හැසිරෙන්න ඕන. ඔබ පාවිච්චි කරන වාහනේ වටිනාකම වැඩි වෙන්නේ කොහොමද? වාහනේ මිලානෝ නෙවෙයි, වාහනේ බ්‍රෑන්ඩ් එක නිෂ්පාදනය කරපු රටාන වනේ වාහනේ වටිනාකම වැඩි වෙන්නේ. ඒ වාහනේ තුල ගමන් කරන මොහොතක් පාසා පෑ ගාන තිස්සේ ඔබ කොයිතරම්නම් වාහනේ තුල ඉඳගෙන ධර්මයේ වැඩුවද කියන එක මතයි ඔබේ වාහනේ වටිනාකම වැඩි වෙන්නේ. මේ වාහනේත් එහෙම තමයි. තමන් පාවිච්චි කරන ශරීරයත් වාහනයක් තමයි. ඒ වාහනේ වටිනාකම වැඩි කර ගන්නට ඕන. රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ මේ වාහනේ වටිනාකම ඉහළටම වැඩි දියුණු කරගත්තු කෙනෙක්. මේ වාහනේ දාපු දවසට පින්නතුනි. ඒ වාහනේ තියෙන කෙස්සාදියත් මිනිසු චෛත්‍ය හදන කරඬුවල තියලා වඳිනවා. සාමාන්‍ය කෙනෙක් මැරුණාම ගෙදරක වත්තකවත් දාන්නේ නැහැ නේ, අලු ටිකවත් නේ. වත්තක් පාළු වෙනවා කියලා නේ. රහතන් වහන්සේ කෙනෙක්ගේ කෙස් ටික දත ඇටකටු කෑල්ල විතරක් නෙවෙයි පාවිච්චි කරපු පාත්‍රේ විතරක් නෙවෙයි පාවිච්චි කරපු පටිය කෑල්ල පව අරගෙන ධාතුන් වහන්සේල විදියට දෑත නළලේ තියලා වැඳලා සුගතිගාමි වෙන්න මාර්ගයක් කරගන්න. ඉතින් එවැනි වටිනාකම ඇති කරගන්න පුළුවන් දර්ශනයක් අපිට මේ පිළිතුරෙන් ලබා දුන්නේ. ඉතින් මේ දර්ශනය පුළුවන් තරම් අහන්න, පුළුවන් තරම් ජීවිතය තුළින් ක්‍රියාත්මක කරන්න මහන්සි වෙන්න. ඒ හැම මොහොතකම තමන්ගේ කුසලයේ දින වෙනවා. තමන්ට ආශිර්වාදයක්, තමන් ඉන්න තැනට ආශිර්වාදයක්, තමන් ඇසුරු කරන තැනට ආශිර්වාදයක්. මේ ධර්ම මාර්ගයේ අවසාන ප්‍රතිඵලය පිණිසින බුදුහාම දේශනා කරනවා විද්‍යාව විමුක්තියටපත් වීම, දුක නිදහස් වීම. ඒ දුක නිදහස් වීම රඳා පවතින්නේ කොයිතරම් දුරට සත්‍ය බොඥාන් වැඩිමාද කියන කාරණේ මත. සති, ධම්ම විදියේ, විරිය, ප්‍රීති, පස්සද්ධි, සමාධි උපේක්ඛා කියන සත්‍ය බොඥාන් වැඩෙන්නට ඕන. ඒ සත්‍ය බොඥාන් වැඩෙන භූමිය තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. සතර සතිපට්ඨානයේ පිවිසෙන නම් සිත, කය, වචනය කියන තොන්දොර සංවර කරගන්නට ඕන. ඒ තොන්දොර සංවර කරගන්න ලැබෙන්නේ ඇස, කන, ආදී ඉන්ද්‍රිය සංවර කරගන්නට ඕන. ඉන්ද්‍රිය සංවරය සිදුවන්නේ සති සම්පජාන්නේ සීහා නෝන දිනු වෙච්ච පමණට. සති සම්පජාන්නේ දිනු වෙන්නේ යෝනිසෝ මනසිකාරය වැඩුණු ප්‍රමාණයට. යෝනිසෝ මනසිකාරය දිනු වෙන්නේ ශ්‍රද්ධා වැඩි වෙච්ච ප්‍රමාණයට. ශ්‍රද්ධා වැඩෙන කොහොමද? චතුරාර්ය සත්‍ය මිශ්‍රිත පරිසම්පාදයට අදාළ ධර්ම දේශනා හැකිතා ශ්‍රවණය කරන්න ඕන. ඒ සද්ධර්මයේ තමයි ලැබෙන්නේ කල්‍යාණ මිත්‍රයන් ලැබුණු පමණට. ඒ කල්‍යාණ මිත්‍රත්වය තමයි ලැබෙන්නේ සසර පිනක් වගේම මේ ආත්මභාවය විදිහට මේ ජීවිතයේ ඔබේ ළඟ නුවණ තියෙන්න ඕන, ආරම්භ භව තියෙන්න ඕන, පරිත්‍යාග සීලත්වය තියෙන්න ඕන, කලමුණ සැලකීම ආදී මේ ගුණ ඔබේ ළඟ තිබුණොත් තමයි සැබෑම කල්‍යාණ මිත්‍රයන්ගේ වාසිය තමයි ලැබෙන්නේ. හිමිනා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාගමෝ කියන ගාථා කිවට විතරක් ලැබෙන්නේ නැහැ. ඒ ගාථාවේ අනිසංශ විදියට ඔබට දැන් ලැබිලා තියෙනවා. හැබැයි ඒක ඔබට හඳුනා ගන්න පුළුවන් තරම් තියෙන්නේ ඔබ එකතකින් බුද්ධිමත් වෙන්න ඕන, අවංක වෙන්න ඕන, පරිත්‍යාගී සිරි කෙනෙක් වෙන්න ඕන, කලමුණ දන්නා කෙනෙක් වෙන්නට ඕන. මෙන්න මේ ටිකත් එක තමයි අර කල්යාණ මිත්‍රාස්යෙන් නියම ප්‍රතිඵල අපට ලැබෙන්නේ. ධර්මයේ ඔස්සේ ඉදිරියට යනකොට ඇතිවන ප්‍රතිඵලයක් ගැන ඉන්ද්‍රිය භාවනා සූත්‍රය සඳහන් වෙනවා. මධ්‍යම නිකාය අවසාන සූත්‍රයේ 152 වෙනි සූත්‍රය ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. සූත්‍රයේ සඳහන් වෙන පිනතු ඉතාම වැදගත් කාරණයක්. ධර්මයේ ප්‍රගුණ කරන කෙනෙකුට කොච්චර වාසියක් ජීවිතේ ලැබෙනවද කියලා. මොකක්ද ඒ වාසිය? ඒ දැනත්තා ඇසෙන් රූප දකිනකොට එයා දකින්නේ ප්‍රිය අරමුණක් නම්, ਉਹ සම්පූර්ණයෙන්ම අභ්‍යන්තර පාලනය කරලා තියෙන නිසා ප්‍රිය දෙයක් දැකලා ප්‍රිය විදියට ඕනම් මෙහෙ කරන්න පුළුවන්. ලස්සන රූපයක් දැකලා ලස්සනයි කියලා ඒ විදියට මෙහෙ කරන්න පුළුවන්. ලස්සන දෙයක් බලන එයා අට්ටික සංඥාව නැත්නම් පටිකුල මනසිකාරය, ධාතු මනසිකාරය වඩලා අසෝ විදියට ශ්‍රේණිකව මෙහෙ කරන්න ඕනම් ඒක කරන්න පුළුවන්. සුභ සුභ දෙකම දුරුකල ඕනම් උපේක්ෂයෙන් බලන්න ඕනම් එහෙමත් බලන්න පුළුවන් යාට. අනිත් පැත්තෙන් අසුභ දෙයක් දැකලා අසුචි කොටක් දැකලා ඕනම් අසුචි විදියටම මෙහෙ කළ පිළිගුණ ඇති කරගන්නත් පුළුවන්. ඒක ඕනම් සුභ සංඥා මෙහෙ කළා අතර ගන්න පුළුවන් ඕන. සුභ සුභ දෙකම දුරුකල උපේක්ෂයෙන් ඕනම් ඒක බලන්න පුළුවන්. තමන් යබ්යන්තරයේ තමන් කැමති විදියට සම්පූර්ණම හසුරවන්න තමන් පුළුවන් වෙනවා. පින්නතින් මෙවැනි වටිනා ආචාර්ය දහම අපේ ඉදිරියේ මහා දියමන්තියක් වගේ අපට ලැබෙලා තියෙනවා. ඒ දියමන්තිය වටිනාකම අපට ලැබෙන්නේ අපේ නුවණ, අපේ ප්‍රඥා දියුණුවට ප්‍රමාණයට. අපේ අවිතු අඳුර, අවිද්‍යාවේ අන්ධකාරය දුරු කළා නුවණ දියුණුවන තමයි මේකේ වටිනාකම අපට තේරෙන්නේ. එහෙම වුණාම අපේ නතුනේ අපි ජීවිතයේ වටිනාම දේ බවට පත් කරගන්නේ ධර්මයේ හැසිරීමත්, ඒ ධර්මය ඇසීමත්. අනේ සියලුම දේවල් ඊට පල්ලෙහා මට්ටමේ තියෙන්නේ. දරුවන්ට සලකන එක, ඥාතින සලකන එක එක හුඟක්ම හොඳට කරනවා. දැන් කරන්නට වඩා හොඳට කරනවා. දැන් කරන්නේ උගන්නන එක, කැම්බියම ටිකක් දෙන එක විතරයි. ධර්මයේ තේරුම් ගත්තට පස්සේ පින්නතුණියට ධර්මයක් දෙනවා. ඒකට ඇත්තටම ආදරේ නම්, එයා දුකේ නිදහසන මේ මාර්ගයට කියලා දෙනවා. නිකන් බැරි නම් අඩු ගානේ සල්ලි දෙලා හරි ධර්මය අස්වනවා ඒකට. කොහොම හරි ධර්මයේ ඒගොල්ලන් ඉදිරියට යන්නට මහන්සි ගන්නවා. මේ ජීවිතෙන් එයා අපෙන් සමු ගන්න කලින් එනිසා අපිට තියෙන බොහොම ආසාවකට පත්වන්න තමන්ගේ මේ වටිනා ජීවිතයේ වටිනාකම තවත් වැඩි වෙන වැඩසටහනකට ඔබ අදින්න සහභාගී වුණා කියලා. ඉතින් උදෑසන පටන් මේ මොහොත දක්වා අපි මුගක් කරුණ සාකච්ඡා කළා. අපිට ලැබිලා තියෙන වෙලාව හැටියට ඉතින් ඔබ හුඟක් මුදෙන් ආපු නිසා අපි මේට වඩා කරුණු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් උදෑසන පටන් මේ මොහොත දක්වා සාකච්ඡා කරපු කරුණු හුඟක් මතක තියාගන්න. මේ අත්පත්‍රිකා හොඳට කියවන්න. අවසානයේ ඔබට දීලා තියෙනවා ස්පිරිචුවල් කැලෙන්ඩර් කියලා එකක්. ඔය නිල් පාට, ලාමේල් පාට කොළයක් අවසාන පිටුව. ඒකේ දවසට අඩුම ගානේ විනාඩි 10ක් ඔබ භාවනා කරලා ඔකේ සලකුණක් කරන්න. ලබන 2018 වර්ෂයේදී දීපු අලුත් අවුරුදු කෑංගක් ඕකේ. ඔබ පින්නතුනේ හරදරයක් කරගන්න එපා. ඔබ සතුට වැඩි කරන දේ අපවට පත් කරගන්න. පුළුවන් නම් අදයි දාන්නව පටන් ගන්න. ඉතින් ඒක එක දවසට එකක් හක් කරන්න බලන්න. ඒක පුළුවන් තරම් වැඩි කරගන්නවත් බලන්න. එක දවසට දෙකක් හරි පුළුවන් නම් ඒත් කරන්න කමක් නැහැ. ඉතින් විනාඩි 10ක් ආරම්භ කළ පින්නතුනේ ටිකෙන් ටික වැඩි කරන්න. Taman ඇතැම්මිට පින් පොතක දෙයක් ලියන්න පුළුවන් Tamanට. හැබැයි ඒ පින් පොතේ නැති වුණොත් ඉවරයි. හැබැයි පින්නතුනේ මේකේම වෙන්නේ නැහැ. මේ පොලේ නැති වුණත් ඒ වඩපු තරමට Tamanගේ ආධ්‍යාත්මික සතුට එකතු වෙලා තියෙන්නේ. අන්න ඒකයි වෙනස. මේක මුලදී ටිකක් අමාරු පරිහරණය කරන්න. නමුත් කාලය ගියාට පස්සේ මේකම තමයි ජීවිතේ වටපත් වෙන්නේ. Taman වාඩියල භාවනා කරන විතරක් නෙමෙයි. ඇතැම්මිට 60 50 100ක් යනකොට සමාජ අපට අවසානයේ යනකම් හරිය කලබලයිනේ. ඉක්මනට කොයි වෙලාවෙ නම් ඉවර වෙනද කියලා යන්නේනේ. පින්නතුනේ මේකට ඔබ හුරු නොතින් ඔබ ගමන කරක්කුවේ තරම්ම සතුට වෙනවා. පරක් වෙන තරමට වැඩිපුර කාලයක් බුදුගුණ මෛත්‍රිය වඩන අසුබ වඩන්න අනිත්‍ය සංඥා වඩන්න ඔබ ගමන යොදා ගන්නවා. අනිත්‍යද දෝෂාරෝපණය කරන ගතිය එන්නෙම අඩු වෙනවා. කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න පින්නතුනේ. කාලය තමයි අපට වටිනාම දේ. ඇයි ඒකට හේතුව? අපට ඕනෑම දෙයක් සල්ලි දෙන්න ලෝකෙ ගන්න පුළුවන්. නමුත් කාලය කියන එක ගෙවිච්ච කාලය. දැන් මේ අවුරුද්දේ ඔබ මෙහෙම දෙමින් ඔබ ලක්ෂයක් හම්බ කර ඉතුරු කරා වෙන පුළුවන්. හැබැයි ලක්ෂයම දුන්නත් ඔබට මේ ගතේ අවුරුද්දයි ගන්න බෑ. ලක්ෂයනේ ඒ වගේ සියුණයක් ආයි දුන්නත් මේ ගතේ අවුරුදු ඔබටයි ගන්න බෑ. අන්න ඒ නිසායි වටින්නේ දෙනුනේ කාලය. ඒ නිසා කාලය වටින්නේ ඒ ගෙවෙන කාලයක් එක්කම වටිනාම දෙයක් සමන් කරන්න ජීවිතේට. සමග විදර්ශනා දෙක තමයි සැබෑ ලෙසම අපේ ජීවිතයෙන් කාලෙන් ගන්න ප්‍රයෝජනේ. එතකොට ඔබ මානසික රූපයෙන් වැටපට වඩා දෙයක් ඔබ ආධ්‍යාත්මික ඉතුරු කරගෙන තියෙන්නේ. ඔබ ගෙදර මොගෙයිද එක ගෙවල ගෙවල අන්තිමට ගේ ඉතුරු වෙනවා ඔබට. ඉතුරු වෙනකොට ගේ හිමි වෙනකොට ඔබ ඇතැම්මිට end of the life ජීවිතය අවසන් වෙයි. ඔබ මේ යන්නේ ගෙදර හිමි කරුවෙක් හැටියට. නමුත් ජීවිත කාලය වල නම් වෙනතුනි මේ ධර්ම මාර්ගය කියලා අපට හිම වෙන්නේ නැහැ. අපි ගත වෙන හැම මොහොතක් පාසාම මරණයෙන් පස්සේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකයන් විතරක් නෙවෙයි මේ ගත කරන මොහොත තුනම වෙනතුනි අපි ධර්මයේ තුල නිවීමෙන් සැනසීමෙන් ඉඳිත් යන බවට පත් වෙනවා. දිනෙන් දින හරියට විකසිත වෙන පියුමක් වගේ අපේ සිත නැමැති පියුම විකසිත වෙන මනක් බවට පත් වෙනවා. මේ ශරීරයේ නැමැති මල ටිකෙන් ටික දිරාපත් වෙද්දී මැලවිලා යද්දී හදවත නැමැති සිත නැමැති පියවම දිනෙන් දින සමථ විදර්ශනාවලින් විකසිත වෙන ප්‍රඥාවෙන් විකසිත වෙන මලක් බවට පත් වෙනවා. ඒ මල අඛණ්ඩව විකසිත කරගන්නට ආධ්‍යාත්මික සතර වර්ධනය කරගන්නට ඔබට කරන්න පුළුවන් සීලොම කැපවීම කරන්න. ඒ කැපවීම කරනකොට මේ විශ්වයේ සිටින අතීතයේ ඔබට උදව් කරපු ඔබ උදව් කරපු අය ඔබට උදව් කරන්නේ ඔබට ආශිර්වාදයක් දෙයි. ඒ වගේම ඔබේ උදව් බලාපොරොත්තු වෙන අය ඔබේ අතීත අම්මලා තාත්තලා ඔබ දිහා බලාගෙන අනේ අතීතයේ මගේ කුසෙන් බිහි කරපු දුවෙක් පුතෙක් මේ වගේ අද ධර්මයේ හැසිරෙනවා කියලා එය සාධුකාර දෙයක් කියලා අනුමෝදන් වෙනවා. ඉතින් මේ අම්මලට තාත්තටත් අපි උදව් කරන්න ඕන. ඉතින් මේ ධර්මයේ හැසිරෙන එකෙන් අපි ගන්න ප්‍රයෝජනයක. ඉතින් ඒ සඳහා වැඩවඩාත්ම මේ ධර්ම මාර්ගයේ හැසිරෙන්න ඔබට ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැනසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. උදෑසන පටන් මේ මොහොත දක්වා රැක කරගත් මේ සියලුම පුණ ධර්මයන් අපනම් මියගිය ආදරණීය අම්මල තාත්තලා ඇතුළු පින් අපේක්ෂා වෙන කිසියම් ඥාති පිරිසක් එක්නම් ඒ සියලුම දෙනාමත් අප විසින් රැස් කරගත් මේ උතුම් පුණ ධර්මයන් අනුමෝදන් වේවා. විශේෂයෙන්ම විහාරස්ථානයේ ගරුතර ලොකු ස්වාමීන් වහන්සේ, ගරු සරණ ශ්‍රී හාමුදුරුවෝ, ඒ වගේම සන්නහ ජීව හාමුදුරුවෝ, ඒ වගේම චන්දරතන හාමුදුරුවෝ, අනුරුද්ධ හාමුදුරුවෝ ඇතුළු ඒ ස්වාමීන් වහන්සේලා නමින් මිය ගිය සියලු ඥාති මිත්‍රාදීන්ද, අපනමින් මියගිය සියලු ඥාති මිත්‍රාන්ද, ඒ වගේම මේ ආත්මභාව විතරක් නෙවෙයි අනන්ත සංසාරේ අපට අමල සාස්ත්‍ර වෙලා කිරෙන් දහදෙන් අපව පෝෂණය කළ මියගිය සියලු ඥාති උද, මේ විශ්වය තුළ යම්කා සත්‍යයන් පින් අපේක්ෂාවෙන් සිටිත් නම් පින් අනුමෝදන් කරන්නට කෙනෙක් නොමැතිව ඒ හැම දිනමත් අප විසින් උදෑසන පටන් මේ මොහොත දක්වා රැස් කළ බණගත කුසල ආනිසංසය අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනෙකම සුවපත් වෙත්වා, සුගතිගාමී වෙත්වා, අවසන උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපේ පින්නතුනේ මියගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු ඥාතී, ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා වන්තු ඥාතයෝ. සස්කරගත සීල පුණ්‍ය ධර්මයන් අපි දෙවියන්ට අනුමෝදන් කරමු. සම්මදෘෂ්ටි දෙවියනොත් මේ පින් අනුමෝදන්ව දෙවියන්ගේ දිවයිසුරු වඩා වර්ධනය කරන ගමන් අපවත් ශාසනයත් බොහෝ කාලයක් හොඳින් ආරක්ෂා කර දෙත්වා. දෙවියන්ටත් මේ පින උතුම් වූ නිවන් පිණිසම හේතු වේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු ගාථාව කියලා. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහෙද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහෙද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. පින්නතුන්ට මේ වගේ පින්කම් හොඳින් සිදු කරන්ට බොහොම වෙහෙසමාන්සි වෙලා කාලය කැප කරන ගරුතර ලොකු හාමුදුරන් වහන්සේ ප්‍රධාන විහාරවාසී ස්වාමීන් වහන්සේලට අපි පින් අනුමෝදන් කරන්නට ඕන, ආශිර්වාද කරන්නට ඕන. ගරුතර සරණසිල් ලොකු හාමුදුරන් වහන්සේ, සංගාජීව හාමුදුරෝ, චන්දරතන හාමුදුරෝ, අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ සියලුම ස්වාමීන් වහන්සේලාටත්, ඒ විහාරස්ථානයේ දායක පින්තුන් හැම දෙනාටමත්, ඔබට දාන ආදිය සෝදානම් කළ උපස්ථාන කරපු හැම දෙනාටමත්, අප උදෑසන පටන් මේ මොහොත දක්වා රැස් කරගත් උතුම් පින්කමලානි සංසයෙන් යත්තන්ගේ සීල යහපත් ඇතමන් සඵල වේවා. දිනෙන් දින ආධ්‍යාත්මික වශයෙන් ඉදිරිට යමින් දුකෙන් නිදහස් වෙන්නට ඒ හැම දිනක්මත් මේ පින්කම ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. රැස් කරගත් උතුම් පින්කමලානි සංසයෙන් ඔබ අප හැම දිනකටම මෙලොව වශයෙන් නිරොග් නිරෝගී භාවය ලැබේවා. දිනෙන් දින කල්‍යාණ මිත්‍රාස්යෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් දුකෙන් නිදහස් වන මේ මාවත අසා දැනගෙන වඩ වඩාත්ම මේ ධර්ම මාර්ගෝස යන්නට කායික මානසික සුවතාවය ලැබේවා. මෙලව ජීවිත සුවපත්ව, සසර ජීවිත සුවපත්ව, ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පන්තා ච නින්දුක්ඛං, භයං පන්තා ච නින්භයං, සෝකම් පන්තා ච නිස්සෝකං, හොන්තු සම්බේති පානිනෝ. දුකින් පේලන සත් දුකින් මිදෙත්වා, දියෙන් පේලන සත් දිය නැති වෙත්වා, සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා, නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. නෙතට ඇති සැපය බුදුරුව දැකීමය, සිතට ඇති සැපය බුදු ගුණ සිතීමය, ගතට ඇති සැපය බුදු හිමි වැඳීමය මෙමට ඇති සැපය සසරින් මිදීමය හැම දිනාටම තෙරුවන් සරණයි.